සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනම් ඒතං බුද්ධාන සාසනන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි ගාල්ල පින්න දුව කළුගල මාවතේහි සද්දම්මෝදේ ආරාම විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන පොහේ වැඩසටහන 2021 වර්ෂයේ මැදින් පුන් පොහෝ දාස සිදු කෙරෙන අවස්ථාව උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහනයි මේ සිදු කරන්නේ. පින්තුනි අප මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මූලික ඉගැන්වීම් ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන් දන්නවා මනුස්ස ලෝකයේ කෙනෙක් ඉපදෙන්න ලැබෙන්නේ සතර කලාව ලෝකෝ පින්කම කානි සංසයක් විදියට. සුගතියක් ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. සතර බොහෝ කලක් කලාව දාන ආදී පින් දහම් වල අනිසංස විදියටයි අපි මේ මනුස්ස ලෝකයේ සුගතියක් ලබන්නේ. සුගතියක් ලැබුව විතරක් නෙවෙයි ඒ මිනිස් ආත්ම භාවයේ අපි ඉපදෙනකොට අපේ ඇස් දෙක අන්ධ නොවේ, කන් දෙක බහිර නොවේ, වෙන ශරීර ආබාධයක් නොවේ අපට ඉපදෙන ලැබීම. විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයේ ඉපදෙනවයි කියන එක ඉතාම දුර්ලභ කාරණයක්. ඊටත් වඩා දුර්ලභ කාරණයක් මේ සියලුම කරුණු ඇතු ඉපදෙන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සද්ධර්මය අහන්නට සුදුසු වටා පිටාවක ඊට සුදුසු මානසිකත්වයක ඉපදෙන ලැබීම ඊටත් වඩා භාග්‍යයක්. ඔබ දන්නවා මේ ධර්ම දේශනා වහන වටා පිටාවේ තවත් බොහෝ සත්‍යයන් ඉන්නට පුළුවන්. මේ ලෝකින සමහර තිරසංගත සත්‍යයන්, ඒ වගේම තවත් අන්‍ය ආගමික අය, ඇතැම් විට මේ ඇසනතෙක් මානේ ඉන්නට පුළුවන්. නමුත් එහෙම ඇහුණත් දෙයට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බලන්න ඒ අතරින් ඔබ කොච්චර භාග්‍ය සම්පන්න ජීවිතයක්ද මේ ලබාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුෂ්‍ය ආත්ම භාවය කොච්චර දුර්ලභද කියලා. උදාහරණකින් දක්වනවා මුහුදෙහි වතුර යට ඉඳලා අවුරුද්දකට දවසක් උඩට එන කණ කැස් බෑවා එක ඇහැක් පමණක් පෙනෙන කැස් බෑවේ. ඒ වතුරෙන් උඩට එන දවසේදී මුහුදට දාපෝ වියදණ්ඩ අර කරත්තේ බඳින හරක්ගේ කරට බඳින වියදණ්ඩ සිදුරක් තියෙන වියගස මෙන්න මේ වියගස මුහුදට දාපු අවස්ථාවේදී මුහුදේ තැනෙන් තැන පාවෙලා තිබෙලා අර වසර 100කට වරක් උඩට එන කණකස් බෑවා ඒ වියගසේ සිදුරෙන් මහස දකින එක යම් තාක් දුර්ලභද ඊටත් වඩා දුර්ලභයි කියලා කියනවා මිනිස් ආත්ම භාවයක් ලැබීම. දුගතිය ඉපදිච්ච සත්‍යේ ඒ දුගතියෙන් මිදලා මනුස්ස ලෝකේ ඉපදෙනවයි කියන එක මෙන්න මේ වගේ තාම දුර්ලභ අවස්ථාවක් ඔබ මේ ලබලා තියෙනවා. මේ පිළිතුරුගේ ජීවිතවල නොඑක් විදිහේ අඩුපාඩුකම් හතරතර කම් කඩවල ලෙඩ දුක් ආදී තියෙන පුළුවන්. නමුත් මේ කුමන දේ තිබුණත් ඒ සියල්ලට වඩා ඔබ හුඟා පින් කරපු කෙනෙක් කියන එක නිතරම සිහි කරන්නට ඕන. පිළිතුරු දිනපතාම යනවනේ කන්නාඩි ඉස්සරහට නේද මුණ බලන්න. ඒ යන හැම වෙලාවෙදිම හිතන්න මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ මේ වගේ පින් කරපු ඉතාම දුර්ලභ කෙනෙක් කියලා හිතන්න. එතකොට ඔබේ ගැන ඔබේ ජීවිතයෙන් ලොකු සතුටක් ප්‍රසාදයක් ප්‍රබෝධයක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ නැවත දේශනා කරනවා මනුස්ස ලෝකයේ ඉන්නේ කර කනකස් බෑපා විය සිදුරෙන් අහස දකින්න වගේ විතරක් නෙවෙයි. නැවත වතාවක් ඒ උපමාවම දක්වනවා මනුස්ස ලෝකයට කෙනෙක් ආවත් මනුස්ස ලෝකයේදී ධර්ම ශ්‍රවණය කරන ලැබෙන එක නැවත වතාවක් අර කනකස් බෑපා විය සිදුරෙන් අහස දකින්න හා සමානයි කියලා. මොකද මනුස්ස ලෝකයේ ඉපදුනත් සමහර අබුද්ධෝත්පාද කාලවල ඉපදුනොතින් බුද්ධ ශූන්‍ය කාලවල ඉපදුනොතින් අන්‍යාගමික ස්ථානයක ඉපදුනොතින් මන්දබුද්ධික වුණොතින් නොඑක් විදිහ ආබාධ සහිත වුණොතින් දුෂ්කර ප්‍රදේශයක ඉපදුනොතින් ඒත් අපට බණහන ලැබෙන්නේ නැහැ. බණන පිළිතුර අපි මේ කනකස් බෑවා විය සිදුරෙන් අහස දකින අවස්ථා දෙකක් පසු කළා වය තමයි මේ බණහන පිළිතුර. මේ ලෝකයේ ධර්මය හඬ ලැබෙන පිළිතුර ඒ වගේම දුර්ලභ ජීවිත ලබාගත් අය කියන එක නිතර තමගෙන සතුටටපත් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිළිතුර මේ දුර්ලභ දුෂ්කර ජීවිතය ලබාගත් අවස්ථාවේදී ඒ ජීවිතයේ ඉහළම මට්ටමටපත් කරන්නට අපට සුගතිය ලබන්නට දුකෙන් නිදහස් වෙන්නට මාර්ගය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන ඔබ නිතරම හිතන්නට ඕන. ඇයි එහෙම අපි හිතන්න ඕන? ඒ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ පින්තුනි මේ අද ඉපදලා ඉන්න අප වෙනුවෙන් මීට කල්ප ගානකට කලින් සාරාංශගේ කලපලක්ෂයක් අප වෙනුවෙන් දාන ආදී පෙරොන් දහම් තුප්පරපු කෙනෙක්. ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා දහමක් ලෝකයට අනාවරණය කරපු උත්තමයෙකුගේ ධර්මයයි අප මේ අසන්නේ. ඒ උත්තමයන් වහන්සේ පිරිනිවන් පස්සේ වසර 2600කට ආසන කාලයක් මේ සද්ධර්මයේ පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු අපේ ස්වාමින් වහන්සේලාගේ ඒ සේවය නිසායි අද අපට මේ ධර්මය අහන්නට ලැබෙන්නේ. අනේ නිසා පින්නතුනි අපේ ලොකු වගකීමක් ලොකු යුතුකමක් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේට කළුණ සැලකීම. ඒ ස්වාමීන් වහන්සේලාට කළුණ සැලකීම අපේ යුතුකමක් වෙනවා. මේ පින්නතුනි යුතුකම බොහෝ දුරට සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ පූජා පවත්වනවා, කේ විරුදානය පූජා කරනවා, මේ අපේ හාමුදුරුවන්ව බලා ගන්නවා, සියුපස්යෙන් උපස්ථාන කරනවා, මේ අත්තන්ගෙන් වාද්‍යවල කරනවා අපි දන්නවා. නමුත් පින්නතුනි ඊටත් වඩා ඉහළ දෙයක් බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ තමයි පින්නතුනි මේ ධර්මය හොඳට අහලා තේරුම් අරගෙන අපි මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට කිසිදාක අපාගත නොවන විදියට අපේ මනස හොඳට හදාගන්න තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒක තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අන්නේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරන්නට ඕන. මරණයෙන් පස්සේ තමන් කිසිදාක අපාගත වෙන්නේ නැහැ කියන විශ්වාසය අපේ සිත තුළ තියෙනට ඕන. අපි කොයි අවස්ථාවක මරණයටපත් වුණත් සුවපහසුවෙන් ඉන්න වෙලාවක විතරක් නෙවෙයි, ලෙඩ දුකක් හැදිච්ච වෙලාවක මිය ගියත්, කෙනෙක්ගේ ප්‍රහාරයකින් මිය ගියත්, නැත්නම් වෙනත් අනතුරකින් මරණයටපත් වුණත්, මේ කුමන අවස්ථාවක අපි මරණයටපත් වුණත් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ගෙ තුල තියෙන්න ඕන. ඒ විශ්වාසය තමන්ට තියෙනවාද කියලා බලන සලකුණු මොනවද? ඔබ දැන් මදකට තමන්ගේ ඇස් දෙක පියාගෙන බලන්න. ඔබ මේ අවස්ථාවේදී මිය ගියොතින් මරණාසන්න අවස්ථාව නම් ඔබට තියෙන්නේ ඒ වෙලාවේදී ඔබට මතක් වෙන්නේ මොකද්ද? අන්නේ මතක් වෙන දේ අනුව තමයි ඔබේ ඊළඟ ආත්ම භවයේ තීරණය වෙන්නේ. මරණාසන්න මොහොතේ ඔබට මතක් වෙන ඔබේ ගෙදර නම්, ඔබේ ගෙදර තියෙන සල්ලි ටික නම්, රන් ආභරණ ටික නම්, ගෙදර ඉඩම නම් දරුවෝ ටික නම් ඒ කියන්නේ ඔබ දැඩි ලෝභයෙන් ඉන්නේ. එතකොට ඔබට සුගතිය ගැන හරි විශ්වාසයක් ඒ අවස්ථාවේ අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණ චතුපපාද ඥානය කියලා. සත්වයන් එක භවයකින් චුත වෙලා නැවත භවයක ඉපදෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබුණ බුදුරජාණන් වහන්සේට. මේ අවබෝධය සමගම භාගතුන් වහන්සේට ලෝකේ ගැන ලොකු අනුකම්පාවක් කරුණාවක් ඇති වුණා. ඇයි එහෙම ඇති වෙන හේතුව? ඒකට හේතුව තමයි මරණයට පත්වන බොහෝ දෙනා මරණයෙන් පස්සේ කොහෙට යන්නේ? මරණයෙන් පස්සේ දුගතියට යන්නේ. මනුස්ස ආත්ම භාවයෙන් පල්ලෙහා ස්ථානවලට තමයි යන්නේ. මරණයෙන් පස්සේ දුගති ගාම වෙන හේතු වෙන ප්‍රධානතම කාරණේ මොකද්ද? මරණයෙන් පස්සේ අපාගත වෙන හේතු වෙන ප්‍රධානතම කාරණේ මොකද්ද? පින්නතුනි මේ කාරණේ අපි හොඳට දැනගන්න ඕනේ. මරණයෙන් පස්සේ දුගති ගාම වෙන අයට වැඩිපුර ප්‍රමාණයක් දුගති ගාම වෙ යන්නේ പ്രേත ලෝකෙට. ඇයි പ്രേත ලෝකෙට යන්නේ? പ്രേත ලෝකෙට යන්නේ දැඩි ලෝභකම නිසා. මොහොකට ලෝභකම නිසා අනිත්‍යගේ දේපල වලට ධනියද නැහැ. පින්නතුනේ අපේම ගෙදරට අපේම දරුවන්ට අපේම ධනිය දේපල ටිකට දින ආසයි මිය ගිහලා තමයි බොහෝ දෙනෙක් ඒ නිවෙස් වලම ඒ ඉඩම් වලම ප්‍රේතයන් භූතයන් ලිපදෙනවා. මේක පින්නතුනේ හොඳට තේරුම් ගන්න. මේක මේ අනතුරු අපේ ළඟ තියෙනවා. අපිට කලින් මේ ගිහිපු අපේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් මේ ඉරණමට පත් වුණා. මේ අනතුර අපටපත් නොවෙන්නට අපි වහවහම කටයුතු කරන්න ඕනේ පින්නතුනි. ඕනම වෙලාවක තමාගේ ජීවිතය අවසන් වෙන මොහොතක අවසන් වතාවට ඇස් දෙක පියාගන්න මොහොතෙහි ඔබ සංකත දේවල් එක මොහොතෙන් අත්හරින්න පුළුවන් විදියට ඔබේ හිත හදාගෙනද තියෙන්නේ කියන එක නැවත නැවත සීකල බලන්න. ඔබේ ධනය වෙන කෙනෙකුට දන් දෙන්න ඕනේ. අඩුම ගානේ ඔබේ ළඟම ඥාතීන්ට හරි එක හිත සතුටෙන් අත්හරින්න පුළුවන් මානසිකත්වයක ඔබ ඉන්නට ඕන. මේ මානසිකත්වය බොහෝ දෙනෙකුට නැහැ පින්නතුනි. මේක තමයි අපට තියෙන ලොකුම අනතුර. මෙන්න මේ නිසා තමයි අපි පුළුවන් තරම් දානය අත්හැරීම පුරුදු කරන්නට ඕන. දැන් සමහර අපි දන්නවා විදේශ රටවල අය තමන් ඉපදෙන්න මුල් ගෙදරම ඉන්නවා කියන කාරණයක් නැහැ. ඒව නියමිත කාලේ දරුවන්ට හෝ අදාළයට දීලා ඒ අවසාන කාලේ වෙන තැනක ඉන්නේ. නමුත් අපේ පෙරදිග රටවල ලක්ෂණය තමයි අපේ දරුවෝ සමග එකට ඉන්නේ. ඉපදිච්ච ගෙදරම නැත්නම් මහා ගෙදරම මැරෙන්න ඕන කියන හැඟීමෙන් තමයි පොබොයිට ඉන්නේ නේද? ඒක වරදක් නෙමෙයි පිළිතුරේ. හැබැයි අපේ ගුවන් සැලකිලිමත් වෙන්නට ඕන. එතෙන්දී අපි ගෙදරට දේපලවට කොච්චර අපි ආසාවෙන් දෙන්නේ කියලා. ගෙදර හෝ ඉඩම කොච්චර ලොකු වීමද කියන එක නෙමෙයි ගැටලුව. පොඩි උනත් ඒකට ආසාව කොච්චරද තියෙනවා, ආසාව කොයි මට්ටමින් තියෙනවද කියලා කාරණේයි මෙතෙන්දී ප්‍රධාන වෙන්නේ. ඉතින් අන්නේ දේ අත්හරින්න පුළුවන් අත්හැරලා තමන් කුරුල්ලෙක් වගේ ඉහළට ඉහළ ලෝකයක ඉපදෙන්න අපි සූදානමින් ඉන්නට ඕන. ඒකට අපි මනස සකස් කරගෙන ඉන්නට ඕන. අපි සුභතිගාමි වෙන සුදුස්සන් තියනවාද කියලා බලන තවත් ලක්ෂණයක් තමයි අපට දවසට වැඩිපුර සිහිපත් වෙන කුමක් ගැනද? ඔබම ඔබ ගැන කල්පනා කරලා බලන්න. ධම්මාදාස කියපු විදියට දහම් නැමැති සදහම නැමැති කණ්ණාඩිය දාලා බලන්න. ඔබට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන කුමක් ගැනද? ඔබේ ළඟ තියෙන සල්ලි ටික ගැනද? ඔබට ඊළඟ මාසේ ලැබෙන තියෙන පඩිය විස්රාම වැටුප නැත්නම් වෙනත් ආදායමක් ගැනද? ඔබට වැඩිපුර මතකෙට එන්නේ ඔබත් එක්ක අමනාප කෙනෙක් ගැනද? ඔබට අසාධාරණයක් කරපු කෙනෙක් ගැනද කියලා බලන්න. නැත්නම් ඔබට වැඩිපුර ඔබේ දරුවෙක් ගැනද මතක් වෙන්නේ? එහෙමත් නැත්නම් ඔබට දවසට වැඩිපුර මතක් වෙන ඔබ දීපු දානයක් ගැනද? අම්මට තාත්තට සලකපු ආකාරයද? ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ආකාරයද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු ගුණද? ධර්මයේ පිළිබඳව කාරණයක්ද? මහා සංඝරත්නයේ ගුණ පිළිබඳවද කියලා ඔබ බලන්න. මෙන්න මේකනොත් හිතා ගන්න පුළුවන් අපි කොතෙන්ද යන්නේ කියලා. පින්නතුනි මේ මානසිකත්වය අපි හැකි ඉක්මනින් හදා ගන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන දිනපතාම ඔබ හිතන්න. උදෑසන අවදිනාම ඔබේ දෑතින් බුදුහාඳුර වෙනුවෙන් පැන් යදුරක් හරි පූජා කරන්න. මලක් එක මලක් හරි කඩලා පූජා කරන්න. ගෙදර වෙන කෑම ටිකෙන් බත් පිරිසියක් හරි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන හැඟීමෙන් ඔබේ දෑතින්ම දරුවෝ තියෙනවා නම් අනිත් පැයටත් අතගස්සලා බුදුහාඳුර වෙනුවෙන් පූජා කරන්න. දවසට එක බුදු ගුණයක් හරි වැඩි වාර ගණන් සේ කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න වාදී මේ බුදු ගුණයන් හැකි වාරයක් සිහි කරන්න. ඒ අතර ඔබ සලකපු ස්වාමින් වහන්සේලා ගැන මතක් කරන්න. ඔබ ඊටාම කැමති සිල්වන්ත ගුණවන්ත ස්වාමින් වහන්සේලා ඉන්නවනේ. දැන් මේ පන්සලේ ඉඳලා අපවත් වුණු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ වෙන්නේ නේද? මම හිතන ඔබේ ජීවිත කාලෙම ඔබ කුඩා කාලේ මට මේ හාමුදුරුවෝ දකින්නේ නැතිනේ. මේ පන්සල ටිකෙන් ටික ගොඩනගන මහන්සි වෙච්ච හැටි, ඒ ශිෂ්‍යයන් ඇන්ට උගන්වන්න දිනු කරන්න මහන්සි වෙච්ච හැටි, ගමේ පින්තුඩ පිළිත් කියපු හැටි, බණ කියපු හැටි, දානිට වැඩපු හැටි, ඒ ස්වාමීන් වහන්සේ ගැන ඔබ මතක් කරගත්තත් ඇති. කොයිතරම් සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේගෙනදනේ අවුරුදු 100ක් ඉතාම නිරෝගීව හොඳ සිහි කල්පනාවෙන් බොහොම ලස්සන ජීවිතයක් ගත කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ අවුරුදු 100 උපන් දිනේටත් ඒ පින්කමට මේ පිළිතුරු ගදෙනේ සහභාගි වෙන්න දිනේද? ඔව්, ඒ ස්වාමීන් වහන්සේ ගැන හරි ඔබ දවසට වැඩි වාර ගණන් සිහි කරන්න. ඔබේ හිතේ ලොකු කුසලයක් ඒත් එක දින වෙනවා. මෙන්න මේ අතරේ පින්තුනේ තවත් වැදගත්ම පින්කමක් තියෙනවා අපිට දිනපතාම කරන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හැකිතාක් දුරට නිතර සිහි කරන්න. දවසට විනාඩියෙන් දෙකෙන් පටන් අරගෙන විනාඩි 5ක් 10ක් එහෙම භාවනා වඩන්න. මුලදී අපිට එක ඉරියවක වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. කලක් යද්දී ටිකෙන් ටික ඇවිදිනකොට, සක්මන් කරනකොට, ගෙදර දොර වැඩ බල කරනකොට, හඩේට යනකොට, රෙදි ටික සෝදනකොට මේ අවස්ථාවලදීත් ඔබට සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේක සුවිශාල ආනිසංස සිදුවෙන ලෞකික මට්ටමේ ඉහළම පින්කම විදියට බුදුහාමුදුරෝ අනාවරණය කළේ, ලෝකෙට දේශනා කළේ මෛත්‍රී භාන වැඩීම, මෙත්තා චේතෝ විමුක්තිය කියන කාරණය. මේකෙන් අපට පුළුවන්කම තියෙනවා පින්තුනේ අපේ හිත දියුණු කරගන්නට, අපේ හිතට එන රාගය, ලෝභය, ద్వේෂය, මාන්නය දුරු කරගන්න අපට පුළුවන්. අපි අනිත් අය ගැන නිතර මෛත්‍රියෙන් ඉන්නවා නම් පින්තුනේ කෙනෙකුට අපට ద్వේෂයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් ළඟදී මාන්නයටපත් වෙන්න කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න අපට හැකියාවක් නැහැ. මෛත්‍රිය භාවනා නිතර කෙනෙක් වඩනවා නම් එයාට කෙනෙක් දැක්කාම පේන්නේ දරුවෙක් දකිනවා වගේ. අම්මා කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවා පිළිබඳව යම් කිසි සෙනෙහසකින්, කරුණාවකින්, මෛත්‍රියකින් බලනවා නම් අන්න ඒ වගේම හැඟීමක් ඇති වෙනවා හැම කෙනෙක් පිළිබඳව. පින්නතුනි, ඒ මට්ටමට ඔබේ හිත දියුණුනොත් ඉතින් ඔබට කෙනෙක් ගැන අමනාපයක් හටගන්නවද? වෙන කෙනෙක් දියුණු වෙනකොට, විභාගයක් පාස් වෙනකොට, හොඳ රැකියාවක් ගන්නකොට ඔබට ඊර්ෂ්‍යාව හටගන්නවද? වෙන කෙනෙක් ලස්සන්ට කොණ්ඩේ පීරලා හොඳට ඇඳගෙන යනකොට, හොඳ වාහනේ ගියනකොට ඔබ අකමැතිද? ඔබට අකමැත්තක් හිතෙන්නේ නැහැ පින්නතුනි. ඔබට අකමැත්තක් හිතෙනවා නම් ඔබම ඔබ ගැන තේරුම් ගන්න අවංක වෙන්න. ඔබ මෛත්‍රිය දිනු කරපු කෙනෙක් නෙවෙයි කියලා. අනිත් කෙනෙක් දිනු වෙනකොට ඔබේම දරුවා දිනු වෙනවා කියන හැඟීමෙන් දකින්න. වෙනත් දරුවෙක් විභාගයක් පාස් වෙනකොට ඔබේම දරුවෙක් විභාගය පාස් වෙනවා කියන හැඟීමෙන් ඒ දරුවා දැස බලන්න, ඒ දරුවට ආශිර්වාද කරන්න, සෙත්පා ගන්න. ඔබට පුළුවන් නම් අඩු ගානේ පෑනකින් හරි උදව්වක් කරන්න, අනේ පුතේ අනේ දියෝ හොඳට ඉගෙන ගන්න, මෙන්න මගේ පොඩි ඔයාට තෑග්ගක් කියලා දෙන්න. එහෙම තමයි පින්තුනි හිත ලස්සන අය. මොකද පින්තුනි මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අතීත ආත්ම භවවල අපේම දරුවෝ වෙච්ච අය, අපේම සහෝදර සහෝදරියන්, අපේම අම්මලා තාත්තලා වෙච්ච අය තමයි මේ ලෝකේ හැම දෙනා. එහෙම නැති කිසියම් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එවැනි ලෝකෙක පින්තුනි අපි කාටද ද්වේෂ කරන්නේ? කාටද අපි ඊර්ෂ්‍යා කරන්න තියෙන්නේ? කාටද අපි මාන්නකාර වෙන්න ඕන? මේ අපි එන සසර ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපට මවන වෙච්ච පියාණෝ වෙච්ච, දුවණෝ වෙච්ච, පුතාණෝ වෙච්ච, සහෝදර සහෝදරයන්ව වෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වයේ පොතනකවත් නැහැ කියලා. ඒ තරම් දිගු ගමනක් ආපු අය තමයි අද අපි ඉන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ධර්මයේ තේරුම් ගන්න අර ඊටාම පටු සීමාවල හිටිය අපේ ඒ පටු සීමා බන්ධන සීමා සම්බේද බිඳිලා ගිහිල්ලා මුළු ලෝකයක්ම තමන්ගේ පවුල තමන්ගේ නිවස වගේ බලනට තමන්ගේ මනස හුරු වෙනවා. එහෙම වෙනකොට පින්නතුනේ හිත හරිය ලස්සන වෙනවා. බලන බලන තැන තමන්ට දීව විමාන බ්‍රහ්ම විමාන නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මේ මනුස්ස ලෝකය මනුස්ස ලෝකයක් කරගන්නට, මේ මනුස්ස ලෝකයෙන්ම දිවි ලෝකයක් කරගන්නට, මේ මනුස්ස ලෝකයෙන්ම බ්‍රහ්ම ලෝකයක් කරගන්නට, මේ මනුස්ස ලෝකයෙන්ම නිවන කරගන්නට උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මේ ධර්මය අහපු පමණට අපට අපේ උත්සාහය, උනන්දුව, ශ්‍රද්ධාව, වීරිය, සතිය තියෙනවා නම් අපට අපේ දෙහිලම මට්ටමට දිනු කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය එක ගාථාවක කැටි කරලා තියෙනවා. සම්ප පාපස්සකරණං සියලු පාපයන් නොකර සිටීම, කුසල සුප සම්පදා දානාදී කුසල දහම් සිදු කිරීම, සජිත්ත පරියෝධපන සිත දමනය කර ගැනීම, සිත පිරිසුදු කර ගැනීම, ඒතං බුද්ධාන සාතනං. මේක තමයි ලෝක පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොදු අනුශාසනය අවවාදය. ඇයි උන්වහන්සේම දේශනා කළේ? පින්නතුනි අපේ ජීවිතයේ සාරකත්වය නදා පවතින්නේ අපේ මනසේ ස්වභාවය අනුව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසයි හැම දෙයකම ප්‍රධාන වන්නේ. මනස පෙරට කොට යනවා. මනස ශ්‍රේෂ්ඨයි, මනස ප්‍රධානයි කියලා දේශනා කළා. ඒ නිසා අපි හිතන විදියට තමයි අපේ ජීවිතය තීරණය වෙන්නේ. අන්නේ හිතන විදිය නිවැරදි සිතීමක් වෙන්නට ඕන. එය නිවැරදි සිතීමක් බවට පත් වෙන්නට නම් අපි මොකද කරන්නට ඕන? ඔව්, ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා ලෝකයේ දැකපු විදියට අපිත් ලෝකයේ දකින මනසක් ඇති කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිත ලස්සන වෙන්නේ. එහෙම නොවුණොත් අපේ ජීවිත අන්ධකාර ජීවිත වෙනවා පින්නතනි. ධර්ම මාර්ගයේ ආරම්භක ගුණය විදියට, සුදුසුකම විදියට දක්වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. අප හැම දිනකම කල්ලා ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමනි පානකත්තිය. මේ පින්කම හේතුවෙන් මාමේ බාල සමාගමෝ මට බාලයන්ගේ ඇසුරක් නොවේවා. සතං සමාගමෝ හෝතු සත්පුරු ශාස්ත්‍රයම වේවා. යාමනි පානකත්තිය. නිවන් දකිනාත් එක්ම මට සත්පුරු ශාස්ත්‍රය ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. පින්නතුනි අපි අතීතයේත් ඒ ප්‍රාර්ථනාවම කරලා තියෙනවා. මීට කලින් ආත්ම භාවලත් තීකම් කරලා ඒ ප්‍රාර්ථනාව අපි කරපු නිසා තමයි අද අපට මේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන් ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවන්තතා කියලා. කල්යාණ මිත්‍රයන් අපේ පෙරදිනින් ලැබුණා. හැබැයි ලැබුවට විතරක් සාර්ථක වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. කල්යාණ සහායතා, ඒ කල්යාණ මිත්‍රයන් යාළු කර ගන්නට ඕන, හිතවත් කර ගන්නට ඕන. ඒ කියන්නේ ඒ ඇත්ත එක්ක කතා කරන්න ඕන. මේක ඉතාම වැදගත් දෙයක්. අපට කෙනෙක් හම්බුනාම පින්නතුනි ඒ කෙනත් එක්ක වැදගත් ධර්ම කාරණයක් කතා කරන්න. එයා ජීවිතය දෙස බලන විදිය, ලෝකය බලන විදිය, එයාගේ තියෙන ජීවිත දැක්ම ගැන අහන්න. ඒකෙන් තමයි පුද්ගලයේ තේරුම් ගන්නෙ. එතෙන්දී පුද්ගලයේ ඉගෙනම විදියට හිතන ආකාරයෙන් තමයි පුද්ගලයේ වටිනාකම ඔව් කල්යාණ මිත්‍රය දෙකේ එක තීරණය වෙන්නේ. මෙන්න මෙතෙන්දී වගේ හොඳ අදහස් තියෙන අය නිතර නිතර ඇසුරු කරන්න. අපි නිතරම බලන්නේ කෙනෙක්ගේ බාහිර දේ විතරයි බලන්නේ. එයා කොච්චර රූපින් ලස්සනද? එයා කොච්චර හොඳට ලස්සනට වටින ඇඳුම් ඇඳලා ඉන්නවද? එයා ආපු වාහනේ බොහොම වටින වාහනයක්ද? මේක තමයි අපි බලන්නේ බොහෝ විටනේ. එයාගේ දරුවෝ හොඳට ඉගෙනගෙනද? එයාට ලොකු ගයක් තියෙනවද? ඉඩමක් තියෙනවද? ඔව්, එයාගේ උගත්කම් මොනවද? මේව තමයි අපි බොහෝ විට බලන්නේ. නමුත් පින්නතුනි, ඊට වඩා අපි අවධානය යොමු කරන්න ඕන කෙනෙක් කොච්චර ධර්මඥානෙ යුක්තද? එයාට කොච්චර උසස් දැක්මක් ජීවිත අවබෝධයක් තියෙනවාද කියන කාරණේ. අපි දැන් එක්තරා ආරණ සේනාසනයක් තියෙනවා රජරට පළාතේ. ඉතාම දුෂ්කර ප්‍රදේශයක ආරණ තියෙන්නේ. ඒ ආරණේ හොඳ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. මේ බණහන්න ඈත ප්‍රදේශවලින් හොඳ උගත් අය එනවා. සමහර විශේෂඥ වෛද්‍යවරුත් එනවා. ඒ එන අය පින්නතුන ඔබ විශ්වාස කරනවද? ඒ මනමනුවේ මනහන හොඳ ධර්මාවබෝධයේ තියෙන උපාසක මහත්තයෙක් ඉන්නවා. අර හාමුදුරුව ධර්ම දේශනා කළ ඉවර වෙලා ගැඹුරු ධර්ම කාරණයක් තියෙනවා නම් අර කොළඹින් යන හොඳ උගත් මහත්තුරු උපාධිධාරී අය වෛද්‍යවරු ඉංජිනේරුවරු අර තේරෙන්නේ නැති කාරණා කාගෙන් දහගන්නේ? අර ඉන්න උපාසක මහත්තයගේ. ඔබ විශ්වාස කරනවද? ඒ උපාසක මහත්තය ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අකුරක්වත් ලියන්න බැරි කෙනෙක්. බලන්න, සාක්ෂරතාවයේ නෙවෙයි කෙනෙක්ගේ බුද්ධිය කියලා කියන්නේ. ඔබ දන්නා බුදුහාරයන් කාලේ හිටිය චුල්ලකන්දක හාමුදුරුවෝ උන්වහන්සේට මාස ගාණක් ගිහිල්ලා එක ගාථාවකත් පාඩම් කරගන්න බැරි වුණා. නමුත් බුද්ධිය ළඟදී පේනතුනි, ඔව්, මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පරිසම්පාදයේ හේතුඵල ධම මේ කරුණ කියද්දී යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඔහුට සාක්ෂරතාවය නැතුණත් ඔහු බුද්ධිමත් කෙනෙක්, ඔහු පූජනීය කෙනෙක් විතරක් නෙවෙයි. ඇතැමිට පොතපතේ දැනුම කෙනාට තේරුම් ගන්න බැරි කාරණයක් වුණත් ඔහුට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි, උගත් සම තියෙන කෙනෙක් වුණත් අරයාගේ ළඟට ඇවිල්ලා ඒ ධර්ම කාරණා निराකරණය කරගන්නවා. ඒ නිසා පිනතුනේ කෙනෙක්ගේ බාහිර පෙනුමෙන් උගත්කමෙන් කෙනෙක් තීරණය කරන්න බෑ. අප නිතරම කෙනෙක්ගේ ගුණධම් කොච්චර දියුණුවද, යාගේ නුවණ කොච්චර තියෙනවද, ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන එක ඇසුරු කිරීමෙන් බලන්නට ඕන. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහොමද? බුදුහාමර දේශනා කරනවා සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහොමද? ඔව්, සාකච්ඡා කිරීමෙන්, කතා කිරීමෙන් තමයි බලන්නේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයෙන් තමයි කොයිතරම් ඉහළ දැක්මක් ඉන්නවද, කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන බලන්නේ. එනිස ඔව්, ප්‍රශ්නෙට බුදුහාමුදුර දීපු උත්තරේ තමයි කොහොමද ඔහු එක විදියකට ඇහුව කතන්සු ලබතේ පඤ්ඤම් කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා. ඉතින් දේශනා කරේ සුසුසා ලබතේ පඤ්ඤම්, ඇසීමෙන් තමයි ප්‍රඥාව ලබන්නේ. ඒ වගේම තවත් තැනක දේශනා කරනවා කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා අහනකොට, කොහොමද ප්‍රඥාව දැනගන්නේ කියලා අහනකොට සඳහන් කළේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක් පිළිබඳව සාකච්ඡාමින් තමයි ප්‍රඥාව දැනගන්නේ. ඒ වගේම අනිත් පැත්තට පේනතුනේ, කෙනෙක් කොයිතරම් බුද්ධියෙන් අඩු කෙනෙක්ද කියලා බලාගෙන කොහොමද? ඒත් කතාවෙන්මයි. වචනයෙන් සිදුවන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මෙන්න මේ හතරෙන් එයාගේ වචනය කොයිතරම් හිස් වචන, නිසරු වචන කෙනෙක් කියන කෙනෙක්ද කියන අනුවත් පුද්ගලයෙක්ගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්, ප්‍රඥා තේරුම් ගන්න පුළුවන්. හැබැයි පින්වතුනි, එකක් මතක තියාගන්න, කතා නොකර හිටියයි කියලාවත් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නේ නැහැ. සමහර අය බය කතා කරොත් එළිවේ තමාගේ බුද්ධිය මෝඩ කෙනෙක් කියලා තේරෙයි කියලා කතා නොකරමත් ඉන්නෝනේ. එහෙම කතා නොකරම හිටියට හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කියලා. කතා කරනවා නම් ධර්මානුකූල කතාවක් කරන්නට ඕන, නැත්නම් අරියෝවා තුන්නී භාවෝ ආර්ය තුස්නීම් භාවයේ. නිකන් කතා නොකර ඉඳීම නෙවෙයි, කතා නොකර කටවහගෙන අනිත් කෙනාගේ වරදක් ඉදේද, අනිත් කෙනාට හිතින් බැන බැන හිටියයි කිව්වට ඒක ආර්ය තුස්නීම් භාවයක් වෙන්නේ නැහැ. ආර්ය තුස්නීම් භාවය වෙන්නේ නෝබල් සයිලන්ස් කියලා කියන්නේ, උතුම් හුදකලාව කියලා කියන්නේ මොකද්ද? යා නිහඬ වෙන වෙලාවෙදී හොඳ ධර්ම කරුණක් මතක් කර ගන්නට ඕන. බුදුහාඳුරගේ බුදුගුණ සීකර කර ඉන්නට ඕන. මෛත්‍රිය වඩමින් ඉන්නට ඕන. අනිත්‍ය සංඥාව පුහුණු කරමින් ඉන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි යා නිහඬ බව නියම සැබෑ ආරේ නිහඬ භාවයක් බවට පත් වෙන්නේ. තුන කල්යාණ මිත්‍රයන් සහාය කර ගන්නට ඕන. කල්යාණ සම්පවංගතා කියලා කියනවා. කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. නැමෙනවා කියන්නේ ඔළුවෙන් නැමෙන එක නෙවෙයි. මොකද්ද නැමෙන්න ඕන? නැමෙන්න ඕන කමං තමන්ගේ කන් දෙක. සුවච බව. සාවධාන ඇහුම්කන් දීම. සක්‍රීය ඇහුම්කන් දීම. ඒ කල්යාණ මිත්‍රයන් කියන්නේ මොකද්ද කියලා හොඳ අවධානයෙන් අහන්නට ඕන. මෙන්න මේ සුවච බව තමයි පින්නතුනි ධර්ම මාර්ගයේ කෙලවර දක්වා යාමට හේතු වන ප්‍රධානතම ලක්ෂණය බවට පත් වෙනවා. කෙනෙක් දැකපු වෙලාවෙදී අපි කෙනෙක්ගේ වයස නෙමෙයි බලන්නේ. ඔව් කියන දේ කොච්චර ගැඹුරක් තියනවාද කියන කාරණේ තමයි බලන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන ඒ ගැඹුරුම කාරණා නුවණින් තේරුම් ගන්නට. එහෙම වුණොත් තමයි තමන්ගේ ඇසීම නියම විදිහට ධර්මානුකූල ධර්මාභෝධයක් කරා යන්නට හේතු වන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්ම ශ්‍රවණය කරනකොට අපට නුවණ ලැබෙනවා, සම්මා දිට්ඨිය ලැබෙනවා. අන්න අපේ දැක්ම වෙනස් වෙනවා, අපේ හිත වෙනස් වෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් අහන ධර්මය තුලින් අපට ඉගෙනම දැක්මක් ලැබෙනවා. මොකද දැක්ම? එක පැත්තකින් කර්මය ගැන අවබෝධය ලැබෙනවා, කම්මසකතා සම්මා දිට්ඨිය. අපි හිත මුල් වෙලා යමක් කරනවා නම් අන්නේ හිතේ ස්වභාවය අනුව හිත අපිරිසිදු නම් ප්‍රතිඵලය අයහපත්, හිත පිරිසිදු නම් ප්‍රතිඵලය යහපත්. මෙන්න මේක තමයි අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන මුලින්ම ලැබෙන අවබෝධය. මේ අවබෝධය ලැබෙච්ච තරමට අපට මොකද වෙන්නේ? සබ්බ පාපසකරණන් කියපු විදිහට හැකිතා හිත අකුසලෙන් මුදවා ගන්නවා. හැකිතාක් මෛත්‍රියෙන්, ශ්‍රද්ධාවෙන්, පරිත්‍යාග සීලීත්වයෙන් නිතර හිත තියාගන්න. ඒ හිත තියාගත්තාම මොකද වෙන්නේ? කුසල සුබ සම්බදා තමන්ගේ ජීවිතයෙන් කුසල් සිද්ධ වෙනවා. මොනවද කුසල කියලා කියන්නේ? හොඳ දේවල්. මොනවද හොඳ දේවල් කියලා කියන්නේ? ඒව තමයි පිනතුනි මංගල සූත්‍රයේ දැක්වෙන කාරණා. එතන කර්මයේ පිළිබඳ අවබෝධ ලැබෙනකොට මුලින්ම සබ්බ පාපසකරණ කියපු විදිහට අකුසල් වලින් වැළකෙන්නට උනන්දුවක් ඇති වෙනවා. එතකොට පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි තැන්වල තියෙන නොකල යුතු කාරණා තමන්ට තේරෙනවා. ඒ වගේම හැකිතා දුරට වෙන් වෙනවා. ඊළඟට කුසල සුප සම්බදා කියපු විදිහට තමන් මොකද කරන්නේ? තමන්ගේ හිත පිරිසුදු වෙනකොටම තමන්ට මංගල සූත්‍රේන කරුණෝන සිද්ධ වෙනවා තමන් දන්නේම නැහැ. මොනවද ඒ? මාතා පිතූ පට්ඨානං අම්මා තාත්තට සලකනවා, පුත දාරස සංඝෝ දූ පුතුන්ට සංග්‍රහ කරනවා, ආරති විරති පාපා අයහපතින් මිදෙනවා, කාලේන ධම්ම සවනං සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරනවා, කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කරනවා, කතඤ්ඤුතා කළගුණ සැලකීම, පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පින්නතුනි මෙන්න මේ වගේ මංගල කරුණු රැසක් තමන්ගේ ජීවිතයේ දිනපතාම සිද්ධ වෙන ගන්නවා. දානංච ධම්මචර්යාච මෙන්න මේ කරුණු පින්නතුනි ඔබටම දැක ගන්න පුළුවන් වෙනකට වඩා ලොකු වෙනසක් තමන්ගේ ජීවිතේ වෙනවා. වෙනද ඔබ කඩේට ගිහලා ඔබේ බඩුව විතරක් ඔබ අරන් ආවා. වෙනද ඔබ කඩේට ගියාම බලන දුප්පත් මිනිස්සෙක් එක්කත් ඉනවද, පොඩි දෙයක් හරි දෙන්න පුළුවන් කෙනෙක් ඉනවද කියලා බලන්න. වෙනද ඔබ පොත් සාපුවකට ගිහලා ඔබේ දරුවන්ට, ඔබේ මොනුගුරු මිනිබිරියන්ට විතරයි පොත් ගත්තේ නේ. දැන් ඔබ බලන්න එතන කවුරු හරි දුප්පත් ළමයෙක් ඉනවද කියලා. බලලේ පොඩි ළමයෙකුට අඩු ගානේ පොතක් පැන්සලක් හරි ඔබේ ගානේ ඔබ දෙනවා. ඇයි මෙහෙම අපි කරන්න ඕන පින්නතුනි? ඒ දේ පින්නතුනි කරන එක ලේසි නෑ. ඔබේ දරුවාට ඔබ යමක් අරන් දෙනකොට ඔබ දෙපාරක් හිතන්නේ, ඔබේ පර්ස් එකෙන් සල්ලි අරගෙන ඔබ දෙනව නේද? නමුත් පිට දරුවෙකුට දෙනකොට කොහොමද? එහෙම කරන්න පුළුවන් දෙයක? ටිකක් අමාරුයි නේ. දෙපාරක් ඉදනෝනේ දෙපාර නෙවෙයි තුන් හතර වතාවක් ඉදනෝනේ දෙනවද නැද්ද දෙනවද නැද්ද වටින එකක්ද දෙන්නේ අඩු එකක්ද රුපියල් 100 එකක්ද 90 එකක්ද 60 එකක්ද 50 එකක්ද නැහැ 20 එකක් දෙනවා එහෙම කීයකේ පුළුවන් තරම් අඩු කරන්න බලනෝනේ ඒක අමාරුයි පින්නතෙන් කරන්න නමුත් පින්නතුනි අමාරුවෙන් උනත් බලන්න මේ කරන දේ තමයි තමන්ගේ ජීවිතේ ලස්සනට ඉතුරු වෙන්නේ මේක තමයි තමන්ගේ ජීවිතයේ තියෙන ලස්සන පැත්ත ඇයි එහෙම කියන්නේ ඔබ බලන්න ඔබට දරුවෙක් ඉන්නවා නම් සහෝදර සහෝදරියෙක් ඉන්නවා නම් ඔබ ඒ කෙනාට ඇඳුම් කීයක් නම් අරන් දෙලද්ද ඔබට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට ගවුම් ෂර්ට් කීයක් ඔබ අරන් දෙලද්ද සපත්තු කොට්ටන් කීයක් අරන් දෙලද්ද ඔබට මතක තියේද ඒ සපත්තු කොට්ටන් අරන් දෙපාන දරුවට මතක තියේද දරුවට මතකත් නැහැ ඔබට මතකත් නැහැ හැබැයි බලන්න පින්නතින ඔබ පිටස්තර දරුවෙකුට ජීවිතේ එක දවසක් හරි සපත්තු කොටමක් අරන් දෙලා තියෙනවා නම් ඒක ඇඳුමක් අරන් දෙලා තියෙනවා නම් ඒක දරුවෙකුට අවුරුද්දට පොස් සෙට් එකක් අරන් දෙලා තියෙනවා නම් ඔබට මතක තියෙන්නේ ඔබේ දරුවට අරන් දීපු ඇඳුම් සෝට් 100ද සපත්තු කොටන් 100ද අර දුප්පත් දරුවට අරන් දීපු එක ඇඳුමද එක සපත්තු කොටමද මතක තියෙන්නේ අර එක දෙයි මතක තියෙන්නේ ඇයි ඒකට හේතුව ඇතැම් විට ඔබේ දරුවටත් ඔබ අරන් දීපු ඒවා මතක නැහැ. නමුත් අර දරුවාට අර පිටස්තර දරුවාට අරන් දීපු එක ඒ දරුවාගේ ජීවිත කාලෙම මතකයි අනේ අහවල් කෙනා මට සෙඩපුවොටමක් අරන් දුන්නා මට ඇඳුමක් අරන් දුන්නා කියලා ඒ දරුවාගේ මුළු ජීවිත කාලෙම ඒක මතක තියෙනවා. පින්නොතුනේ බලන්න පින්කම් වල වෙනස මෙන්න මේකයි. ඇතැම් විට ඔබේ දරුවා ඔබට අනාගතේ නොසලකා හරි ඔබ අර ඇඳුම් 100ක් 500ක් අරන් දීපු ඔබේ දරුවා සපත්තු කොටන් 100ක් අරන් දීපු ඔබේ දරුවා ඔබට නොසලකන දවසේදී ඔබ අසරණයට පත් වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් අර එක සපත්තු කොටම අරන් දීපු එක ෂර්ට් එක අරන් දීපු දරුවා ඔබ හොයාගෙන සැතපුම් 100 ගානක් හොයනවා ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔබ ගැන දැනගත්තොත් ආරංචිනොත් ඔබ දුකට පත් වෙලා ඉන්න බව දැනගත්තොත් ඔහුට තවදුරටත් ඒ ඉන්න තැන ඉන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඔහු ඔබ හොයාගෙන යනවා. මෙන්න මේක පින්නතුනි පින්කම් වල වෙනස. ඒ පින්කම කරන එක තමන්ගේ gedara දෙයට වියදම් කරනවා වගේ ලේසි දෙයක් නෙවෙයි. නමුත් මේ අමාරුවෙන් හෝ කරන දේ බලන්න තියෙන අනිසංසය. මේ පින්නතුනි තාම සරල දේවල්. නමුත් මේ සරල දේ තුළ ලොකු ගැඹුරක් ලොකු අර්ථයක් ලොකු ප්‍රයෝජනයක් අපිට තියෙනවා මේ දානය ගැන අපි සඳහන් කළේ ඒ වගේම සීලය ගැන බලන්න අපි නිතරම පංච සීලය අපි සමාදන් වෙනවා ආරක්ෂා කරනවා මේ පංච සීලයෙන් පහම නෙමෙයි පින්නතුනි බලන්න එක කාරණයක් සොරකම් කරන්නේ නැහැ කියලා කෙනෙක් අනිවාර්යයෙන්ම අපි දන්නවනම් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදයේ සමාදන් වෙලා යම් කෙනෙක් අකණ්ඩව මේ සිල්පදේ ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවා නම් කෙනෙක් හොරකම් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් 100%ක්ම මෙයා හොරකම් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් ඔබට ඒ ගැන කොයි වගේ විශ්වාසයක් ඇති වේද ඔබේ ළඟ තියෙන බඩු මල්ල ওই බෑන්කේ කෝණලාගේ යාළ ළඟ තියලා යන්න පුළුවන් නේ ඔබේ ගෙදර තියෙන ගෙදර යතුරු ටික ඕනලාගේ යට බාර දීලා යන්න පුළුවන් කිසි බයක් නැහැ ඔබ දන්නවා කවදාවත් මෙයා හොරකම් කරන්නේ නැහැ කියලා ඔබ ගමනක් යද්දී පර්ස් එක ඕනනම් එයාට දෙන්න පුළුවන්. එයාට වියදම් කරන්න කියලා. ඇයි ඒ? ඒ වියදම් කරනට හැර ඒ වියදම් කරන සියලුම දේවල් ඉතුරු වෙන හැම සතියක්ම මේක නැවත පර්ස් එකට දානවා. එයා තමගේ සාකුවට දාන්නේ. අන්තිමට ඔබට පර්ස් එක දෙනවා ගමනාන්තයේදී. බලන් පිනුතුනේ මේ වගේ කෙනෙක් ඔබට මුණ ගැහුණොත්. එයාගෙන කොච්චර විශ්වාසයක් ඇති වෙනවද? සමහර කෙනෙකුට බඩුවක් දෙන්න බයයි. ඉතුරු සල්ලි ටික ගෙනත් දෙන්නේ. සල්ලි දුනොත් දුන්නමයි. මදි වුණොත් කියන මදි වුණා කියලා ඉතුරු වුණාට කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් හරියට ගනුදෙනු බේරනවා නම් සොරකම් නොකර ඉන්නවා නම් අපිට යාගෙන කොච්චර විශ්වාසයක් ඇති වෙනවද නේ ඒ අනිත් කෙනා ගැන වගේමයි ඔබ ගැන ඔබට කොච්චර දුෂ්කර අවස්ථාවක් ආවත් ඔබ කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ කියන හැඟීම වෙනත් කෙනෙක් දන්නවා නම් ඒ කෙනත් ඔබ ගැන ඒ වගේම ගෞරවයක් හටගන්න ඔබට නැත්නම් ඔබ කියලා ඉන්නන්න මට නැහැ මේ වෙලාවට මට කීයක් හරි දෙන්න කියලා. එහෙම අවස්ථාවේදී ඔබ ගැන විශ්වාසය තියෙන ඕන කෙනෙක් ඔබට දෙනවද? ඇයි ආ දන්න ඔබට තියෙන වෙලාවේදී නැවට යාට දෙන බව ඔබ දන්නවා. පින්න දින අපි නිතරම පංචශීලය රකින්න කියලා කියන්නේ නේ. පංචශීලයෙන් බලන්න එකක් රැකනම තියෙන අනිසංසය. අපි තව එකක් බලමු. කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම්. යා මොනම හේතුවක් අවත් බොරුවක් කියන්නේ නැහැ කියලා අපි දන්නවා. බලන්න මේ සොරකම සහ බොරුව කියන දෙකෙන් වෙන් වුණොතින් අපිට යාගෙන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔබ කවුරු හරි අලුත් කෙනෙක් ගැන අහලා දැනගන්නවා නම් අසුරු කරන්න යනවා නම් ඔබ ඒ කෙනා දැන වෙනත් ඔබ යාළුවෙක් ඉන්නවා නම් යාගෙන් ඔහු ගැන අහනවා. මොකක්ද අහන්නේ? අහන්නේ මොකද්ද? එයා හොරබොරු නැති කෙනෙක්ද? ඒක නේද අහන්නේ? කොහොමද යා හොරබොරු කරන කෙනෙක්ද? හොරබොරු කරන්නේ නැති කෙනෙක්ද කියලා මේක නේ අහන්නේ නේ? ඒ කියන්නේ හොරකම් කරන්නේ නැද්ද බොරු කියන්නේ නැද්ද? ඕක තමයි අහන්නේ. එයා මත්පැන් බොනවද නැද්ද කියලා නේ අහන්නේ. මුලින්ම අහන්නේ මේ දෙක තමයි. එයා සතුන් මරනවද නැද්ද කියලා අහන්නේ. එයා මාළු වෙළඳාම් කරන කෙනෙක්ද, මුහුදු යන කෙනෙක්ද, මස් කඩේක වැඩ කරන කෙනෙක්ද කියලා ඔය ඒව පස්සේ අහන්නේ. ඔබ මුලින්ම අහන්නේ මොකද්ද? මුලින්ම අහන්නේ හොර බොරු නැති කෙනෙක්ද කියලා. ඊට පස්සේ අහන්නේ සුරා සෝදුව නැති කෙනෙක්ද කියලා. දෙවෙනියට ඒක අහන්නේ. මොකද සූදුවට ගියොත් ඔක්කොම ටික විනාශයි. මත්පැන් බිව්වොත් ටිකක් හරි බොන්න පුළුවන් මට්ටම විතරයි බොන්නේ. සූදුවට ගියොත් ආයි සීමාවක් නෑ. එක රැයකින් මුළු ජීවිත කාලෙම හම්බ කරපෝ යනවා. එනිසා දෙවෙනියට අහන්නේ යා සුරා සූදුව නැති කෙනෙක්ද? පින්නතුනේ බලන්න මේ වගේ සිල්වන්ත ජීවිත අපි ගත කරනකොට ඒ වගේම යම් කිසි කෙනෙක් කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම් වැරදි කාමසේවණේ හැසිරෙන නොහැසිරෙන කෙනෙක් කියලා අපි දන්නවනම් යාගෙන අපිට කොච්චර ගෞරවයක්ද ඇති වෙන්නේ. පින්නතුනේ මේක තමයි සිල්වන්ත භාවය කියලා කියන්නේ. මේ සිල්වන්ත භාවයම තමයි අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න ප්‍රබල සාධකයක් බවට පත් වෙන්නේ. ඊළඟ භාවයේ උපත තීරණය කරන ප්‍රධානතම කරුණ මොකද්ද? සිල්වන්ත බව. නමුත් අපි හිතන් ඉන්නේ මොකක් කියලාද? අපි හිතන් ඉන්නේ දානය කියලානේ. දානය නෙවෙයි පින්නතුනේ සුගතිය තීරණය කරන සාධකය. උපත තීරණය කරන්නේ සීලය, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන කරුණ. ඒ ඉපදෙච්ච තැනදී භෞතික සම්පත්තික ලැබෙන්නේ දානය නිසා. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව කියන කරුණ වලින් අඩු වෙලා දානය විතරක් දුන්නොත් දානයේ ඉෂ්ට විපාක විදියට භෞතික සම්පත් ලැබෙයි. කාර්යයකුත් සමහරට ලැබෙයි. හැබැයි කාර් එකේ ඩ්‍රයිවින් සීට් එක නැතුව අදත් වාඩි වෙලා යන්න බෑ. පැසෙන්ජර් සීට් එකේ තමයි හැමදාම යන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහ සීට් එකේ යන්න පුළුවන්. හැබැයි පැසෙන්ජර් සීට් එකේ තමයි මගේ ආසනේ තමයි හැමදාම යන්න වෙන්නේ. ඇයි ඒ? සුගතියක නෙවෙයි. ඔබ දැකලා තියෙනවා වාහනවල යන සමහර සත්තුනේ. සමහර බල්ලෝ එහෙම යනවා. සමහර පොඩි ළමයි දාගෙන යන පොඩි කරත්තේ වගේ එකේ සමහර විට සමහර නෝන්ලා තල්ලු කරගෙන එනවා. අපි හිතන්නේ ළමයෙක් කියලා බලාගෙන ගියාම මේ බලපැටිය. ළමයා හැටෙන්ට පයින් යනවා. අර බලපැටි අර කරත්තේ හොඳට තල්ලු කරගෙන නෝන කෙනෙක් යනවා. පින්නතුනි සුගතිය අහිමි වෙලා නමුත් අර සම්පත්තික දානේ ආනිසංස විදියට භෞතික සම්පත් ලැබිලා පහසුකම් ටික ලැබිලා නමුත් ඒ පහසුකම් ටික දහමට යොමු කරන්න පුළුවන් මානසිකත්වයක තියෙන සුගතියක් ඔබට අහිමි වෙලා ඇයි අහිමි වුනේ? ඒ අහිමුනේ මේ සීලේ අඩුපාඩුකම් නිසා, ශ්‍රද්ධාවේ අඩුව නිසා, ප්‍රඥාවේ අඩුව නිසා. අනේ නිසා හැකි තාක් දුරට පංච සීලය රකින්න. එකක් දෙකක් පිටින් විට කඩවෙන්න පුළුවන්. නමුත් හැකි තාක් හැම වෙලාවෙම ආරක්ෂා කරන්න බලන්න. කොහොම හරි ජීවිතේ කවදා හෝ මේ පහ අනිවාර්යයෙන්ම රකින්න මට්ටමට එන්න. මේ ජීවිත කාලය තුරදීම. අඩුපාඩු හැකි තාක් දුරට අඩු කරගන්න දෙනින් දෙන්න. විශේෂයෙන් වචනය සංවර කරගන්න. අපට තේරෙන විදිහට කියනවා නම් කටපරසම් කරගන්න. ඕක තමයි සීලේ පළවෙනි පියවර. මෙන්න මේ විදිහට කුසල කරනකොට ඒ තැනැත්තාගේ ජීවිතයෙන් මංගල කරුණු වාදුරට සිද්ධ වෙනවා. ඔහුගේ මේ ජීවිතයම දිවි රෝගයක් බවට ඔහුට පත් කරගන්න පුළුවන්. සචිත්ත පරියෝධපනං කිත පිරිසුදු කරනව මොහොගෙන්ද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. කොහොමද ඒක සංවර කරන්නේ? එක පැත්තකින් සමත භාවනාවකින්, මෛත්‍රිය භාවනා, බුදුගුණ භාවනා ආදී භාවනාවකින් හිත පිරිසුදු කරගන්නා ලෝභ දේශ දෙකින්. ඊළඟට සතිපට්ඨානෙ වැඩීමෙන්, විදර්ශනා භාවනා වැඩීමෙන් අවිද්‍යාව මෝහය දුරු කරන විදියට හිත පිරිසුදු කරගන්න. සජිත පරියෝධපන කියන්නේ මේකයි. ඒ සම්බුද්ධාන ශාසනම් ලෝක පහළ වෙන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය මේක. මේ ජීවිතය යන පමණට වෙනතනෙ අපේ මිනිස්සෙක් විදිහට මනුස්ස ගුණාංග දිනු කරගන්නත් පුළුවන්. අනිත් පැයට මිනිස්සෙක් විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මනුස්ස ලෝකයේම දිවි ලෝකයක් කරගන්නත් පුළුවන්. මොනවද මනුස්ස ලෝකයේ දිවි ලෝකයක් කරගන්න කාරණා? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්ත වතපද සූත්‍රය දිවි ලෝකයේ දෙවියන් සතුට වෙන කාරණා මොනවද කියලා. මාතා පෙති බරංජන්තුම් කුලේ ජෙට්ටා පචායිනම් සන්නන් සකිල සම්භහසම් පේසුනේ යම් පහයිනම් මච්චේර විනය යුත්තම් සච්චං කෝදා බිමුන්නරම්. මාතා පෙති බරංජන්තුම් මව්පියන් පෝෂණය කිරීම. කුලේ ජෙට්ටා පචායිනම් කුලේ ඉන්න වැඩිහිටියම් පිදීම. සන්නන් සකිල සම්භාසම් ප්‍රිය වචන කතා කිරීම. ඊළඟට පේසුනේ යම් පහය නම් පිසුණු බස් කේලම් නොකීම. මච්චේර විනය යුත්තම් මසුරු බල දුරු කිරීම. නැත්නම් දන් දීම පරිත්‍යාගශීලී බව. සත්‍යං සත්‍යවාදී බව. කෝධා බිමුන්නරං ක්‍රෝධය දුරු කිරීම. නැත්නම් මෛත්‍රිය වැඩි වීම. මෙන්න පින්තුනි මනස ලෝකයේ දිව්‍ය ලෝකයක් කරගන්න හේතු වන සත්ත වත පද සූත්‍රය සඳහන් කරන කරුණු. අම්මට තාත්තට හොඳ සලකනවා නම්, වැඩිහිටියන් පුදනවා නම්, ප්‍රිය වචන කතා කරනවා නම්, කේලම් නොකිය ඉන්නවා නම්, මසුරු මල දුරු කරනවා නම්, සත්‍ය වචන කතා කරනවා නම්, මෛත්‍රිය වඩනවා නම්, ක්‍රෝධය දුරු කරනවා නම්, මෙන්න මිනිස්සෙකුට දිවියෙක් වගේ වාසය කරන ක්‍රමය. මනුස්ස ලෝකයේ මිනිස්සුරුවක් දරාගෙන කයින් නමුත් මනසෙන් දෙවියෙක් වගේන ක්‍රමය බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. එතනින් නොනවතී පින්නතුනි තවත් ඉහළට යන්න පුළුවන් අපට. කොහොමද? බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන්. කොහොමද බ්‍රහ්ම ලෝකයට යන්නේ? මනුස්ස ලෝකයේදීම. ඒ තමයි කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කිරීම, සමත භාවනාවක් වැඩි වීම, බුදු ගුණ භාවනාව, ධාතු මනසිකාරය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මරණානුස්සතිය මේ වගේ භාවනා සහ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පදනම් කරගත්තු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. මෛත්‍රී භාවනාවෙන් අපේ හිත එක අරමුණකට ගන්නට අපි දක්ෂ වුණොත් පින්නතුනි අපි එදාට බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන්නේ. එදාට අපි පින්නතුනි මේ ලෝකේ ඉන්න බ්‍රහ්ම කුමාරයන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේව නිකන් නෙවෙයි අනාවරණය කරේ පින්නතුනි. බොහෝ කාලයක් දුක් ඉඳලා ඇස් ඉස් මස්ලේ දන් දීලා අනාවරණය කරපු දහමක් තමයි අපි මේ අහන්නේ, මේ ශ්‍රවණය කරන්නේ. ඒ දහම උන්වහන්සේ දේශනා කරේ අපට මිනිස්යන් විදිහට මරණයට පත් වෙන නෙවෙයි. ඒ ධර්මයේ දේශනා කරේ මිනිස් ලෝකෙන් පස්සේ දුකට පත් වෙන නෙවෙයි. ඒ දහම උන්වහන්සේ අපට දේශනා කළේ මිනිස් ලෝකයේ මිනිස්යන් වගේ ඉඳලා, මිනිස් ලෝකයේම දිවියන් වගේ ඉඳලා, මිනිස් ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගෙන බ්‍රහ්ම ලෝකයේ නිවන් පුරයක් බවට පත් කරගන්නටයි උන්වහන්සේ කැපවීම අප වෙනින් කළේ. අපේ ලොකු වගකීමක් තියෙනවා. බුදුහාඳුරගෙන් බලාපොරොත්තු වෙච්ච මේ කාරණේ ඉෂ්ට කරලන්නට අපේ ලොකු වගකීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා වසර දහස් ගාණක් රැකගෙන ආපු මේ ධර්මයේ අපට දායාද කළා අපේ ජීවිතවලින් මේක ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ විදිහට පින්තුනේ දහම් මාගේ ඉදිරියට යනකොට ඊළඟට අපට පේනවා අපේ හිත මනස වැඩ කරන ආකාරය. අන්නේ මනස දියුණු කරන ආකාරය ඊළඟට විශේෂයෙන් අවිද්‍යාව දුරු කරන මාවත නැත්නම් මඟඵලලාභිය උතුමන් ඇසුරු කරන රහතන් වහන්සේලා දෙක එකට ජීවත් වෙන ජීවිතයකට අපි දෙකින් දෙක පෙරවෙන්නට ඕන. අද මේ ඔබ උපෝසත සීලය සමාදන්ච්ච දවසත් ඒ රහතන් වහන්සේලා ගත කරපු ජීවිතය ගත කරන දවසක් අපි. අද උදේසිය සමාදන් වෙලා හවස සිල් පවර්ණය කළ ගියත් ඔබ අද රාත්‍රියත් සිල්ගත්තු කෙනෙක් වගේම ඉන්නට ඕන. හෙට උදෑසන ධම්මා මේ සිල්පද ටික ආරක්ෂා කරන ඔබ දක්ෂණුවතින් ඒක තමයි හැබෑ ලෙසම ඔබ මේ සීලය සමාදන් වීමට අපට ආසන්නයි. ඉදිරි ධර්ම දේශනාවෙදී අපි ඉදිරි කොටසේදී අපි අවිද්‍යාව දුරු කරන විදියට බුදුහමෝ දේශනා කරපු ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් පින්නතුන්ට ධර්මයේ පිළිවෙලව ගැටලු තියෙනවා නම් අහන්නට පුළුවන්. අපි මේ දැනට සාකච්ඡා කරපු කරුණු වලින් හෝ වෙනත් ඔබට ධර්මයේ පිළිවෙලව තියෙන ගැටලු අහන්නට පුළුවන්. ධම්මචක්කපවත්තන සූත්‍රයේ මංගල ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ සම්බුද්දත්වයට පත් වෙන සස්සති ගෙවලා පළමුවෙන්ම ලෝකයාට දේශනා කරපු ධර්ම දේශනය. එදා පස්වග මහණුන්ට බරණසී ඉතිපසනාරාමයේ දේශනා කරපු ධර්ම දේශනාවෙහි ප්‍රධානතම අනුශාසනයක් තමයි තිපරිවට්ට ද්වාදසාකාරය. නැත්තම් චතුරාර්ය සත්‍ය ක්‍රම තුනකට. ඒ චතුරාර්ය සත්‍ය හතර සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන විදියට කොටස් තුනකට බෙදලා 12 ආකාරයකට දේශනා කරපු දේශනය. මේක වෙනත් තැන්වල දකින්නට දුර්ලභ සුවිශේෂ කාරණයක් විදියට මේ සූත්‍රයේ පැහැදිලි වෙනවා. එතකොට මේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මාවත කියන මෙන්න මේ කරුණු හතර. පළවෙනි එක අපි එක සත්‍යක් විදියට තේරුම් ගන්නට ඕන. ඒකට කියන සත්‍ය ඥානය කියලා. ඊළඟට කෘත්‍ය ඥානය. මේක කරන්න ඕන දෙයක් කියන එක දැනගන්නට ඕන. ඒ කරන්න ඕන හතර හතර ආකාරයකට කරන්න ඕන. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤය. දුක්ඛ සත්‍ය පිළිසින දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. දුක්ඛ සත්‍ය දුරු කරන්න බෑ අපට. දුක්ඛ සත්‍ය පිළිසින දැනගන්නට ඕන. නැත්තම් පංචබානස්කන්ධයේ පිරිසින් දැනගන්නට ඕන දුක සත්‍ය ගැන පංචබානස්කන්ධය. නැත්තම් පංචස්කන්ධය. නැත්තම් ආයතන 12. නැත්තම් ධාතු 18. නැත්තම් නාම රූප විඥාන. මේ හැම එකම දුක සත්‍ය විදිහට ගන්න පුළුවන්. ඒතකොට මේ දුක සත්‍ය පිරිසින් දැනගන්නට ඕන, මනාව දැනගන්නට ඕන. ඒක තමයි කලයුතු දෙයකට. දෙවෙනි එක තමයි සමුදය සත්‍ය. සමුදය සත්‍ය ගැන තෘෂ්ණාව සමුදය සත්‍යං සමුදය සත්‍යයට මොකද කරන්න ඕන? සමුදය සත්‍යං පහිතබ්බං පහතබ්බං. සමුදය සත්‍යය ප්‍රහීණ කරන්න නැති ඒක අවබෝධ කරගන්න තියෙන දෙයක් නෙවෙයි. සමුදය සත්‍යය ප්‍රහීණ කරන්න තියෙන දෙයක්. අන්න ඒක ප්‍රහීණ කළ යුතු දෙයක් කියලා දැනගන්නවා. ඒකට කියන්නේ කෘත්‍ය ඥානය කියලා. තුන්වෙනි කාරණේ නිරෝධ සත්‍යය. නිර්වාණය. නිරෝධ සත්‍යං සත්‍යකා ධම්ම. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න තියෙනවා. එතන පත්වෙන්නට ඇති. ඊළඟ මාර්ග සත්‍යය මඟ සත්‍යං භවේ ධම්ම. මාර්ග සත්‍යය වඩන්නට ඇති. එතකොට දුක් සත්‍යය පිරිසින් දැක ගන්නට ඕන. සමුදය සත්‍යය ප්‍රහීණ කරන්න ඕන, දුරු කරන්න ඕන. නිරෝධ සත්‍යය සංසාර කරන්නට ඕන. මාර්ග සත්‍යය වඩන්නට ඕන. මෙන්න මේ කරුණු හතරට කියනවා කෘත්‍ය ඥානය. කල යුතු දේවල්. ඊට පස්සේ කෘත ඥාන. කෘත ඥාන කියන්නේ ඒක කල යුතුමාට පස්සේ තියෙන අවබෝධය. ඒ මොකද්ද? දුක් සත්‍යය පිරිසිදු දැනගෙන අවසන් කියලා දැනුමක් ලැබෙනවා. මේක තමයි ආරස්තංග මාර්ගයේ දිනු වුණාට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා විමුක්තස්මෙන් විමුක්තමෙදි ඥානං හොති කියලා සඳහන් කරනවා. මෙදුනට පස්සේ මෙදුනා කියන අවබෝධය එක කල ඉවරුණාට පස්සේ කතං කරණීයං ආදි වශයෙන් සඳහන් කරනවා. නාපරං ඉත්තත්තායි මීට පස්සේ කරන්න දෙයක් නැහැ, කළ යුතු දේ කළා. භාවේතබ්බං භාවිතං සච්චි සාක්ෂාත් කරුම් දේ සාක්ෂාත් කළා. පිරිසින් දැනගන්න තියෙන දේ පිරිසින් දැනගත්තා. දුරු කරන්න ඕන දේ දුරු කරගත්තා. වඩන්නට ඕන දේ වැඩුවා කියලා නිස්සතාවට පත් වෙන අවස්ථාවට කියනවා කුරුස ඥාන කියලා. ඒ අවබෝධයක් එනවා. එතන මෙන්න මේක තමයි දුක්ඛාරික චතුරාර්ය සත්‍ය මුලින් දැනගන්නට ඕන. සත්‍යයක් විදිහට දැනගන්නට ඕන. ඒක කල යුතු දේ ඊළඟට දැනගන්නට ඕන. ඊළඟට ඒක කළ අවසන් කියලා දැනගන්නට ඕන. මෙන්න මේ අවස්ථා හතර මේ තුන් ආකාරයකට වර්ධනය වෙන ආකාරය තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ප්‍රඥාන විදිහට ත්‍රිපරිවට ද්වාදස ආකාරය ආකාරයට විස්තර වෙන්නේ. කෙනෙක් ප්‍රශ්න තියෙනවද? ඒ කොටස පොඩ්ඩක් අරගෙනා ඊට පස්සේ මම නැවත ගාතව සඳහන් කරේ ඒකයි දෙවෙනි කතාවයි මගේ අවධානය පොඩ්ඩක් එහාට මැඩ ගියා ඒ නිසා තමයි දෙවෙනි ගාත දෙවෙනි පදාවට මම ඒකයි නිවැරදි කරලා කිව්වේ සම්බපාපස්සකරණං කුසලසෝප සම්පදා සජිත්ත පරියෝදපණං ඒතං බුද්ධහන සාසනං ඒතං මංගල මුත්තමන් නෙවෙයි ඒතං බුද්ධහන සාසනං ඊළංකරණේ ආනාපාන සතිය වඩන ආකාර දෙකක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනපස්සනා කොටසෙහි කායනපස්සනට අයිති කොටස් ටික. දීගන්වා, රස්සන්වා, සබ්බකාය පරිසංවේදී, පස්සම් භයං කාය සංකරං කියලා ආනාපාන සතියේ කොටස් 16ක් දැක්වෙනවා. ඒ 16න් පළවෙනි හතර කායනපස්සනාවේ කොටසට විදිහට දක්වනවා. ඒ කියන්නේ හුස්ම ගන්න පිළිකිරීම පිළිබඳව මේ කායට සම්බන්ධ කොටස ගැන මූලික අවබෝධයෙන් ඉන්නවා. එතකොට ඒකම තවදුරට ගිහිල්ලා අපිට පුළුවන් මේකම වේදනුපස්සන පැත්තට යොමු කරන්න. ඒ තමයි එතෙන්දි පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංකාර පරිසංවේදී, ඊළඟ පස්සම්බයං චිත්ත සංකාරං කියපු විදිහට ප්‍රීතිය සුඛය ආදී මේ කරුණොත් අත්විඳීමින් ආනාපාන සතිය කරන්න පුළුවන්. ඊළඟ තවදුරට ගිහිල්ලා චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදාහන් විමෝචයන් කියපු විදිහට හිතගෙන අවධානය එන විදිහට චිත්තානුපස්සනා කොටසට බරව ආනාපාන සතිය දිනු කරන්න පුළුවන්. තවදුරටත් ගිහිල්ලා අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියපු විදිහට විදර්ශනාවට සම්පූර්ණම නැඹුරු වෙලා ආනාපාන සතිය වඩන්න පුළුවන්. මේ හැම දෙයකින්ම එක පැත්තකින් සතිවත් බව දිනු වෙනවා සතිය. ඒකට කියන සතිපට්ඨානය කියලා. ඊළඟ සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ මේ සමුදේවැය බැලීම, සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ මේක තමයි විදර්ශනා කියලා කියන්නේ. ତେର මේ සතිපට්ඨානය කියන හරියට නැත්තම් කාය වේදනා චිත්ත ධම්මගේ ස්ථාන හිත මුලින් පිහිටුවා ගැනීම හරියට උපමාකින් දක්වනවා අර ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් මිට අතට අල්ල ගන්නා වගේ කියලා. අනිත් අතින් මොකද කරන්නේ? දෑකැත්තෙන් ගොයම් ටික කපනවා. ඒ ගොයම් ටික කැපීම වගේ තමයි මොකද්ද? අවිද්‍යාව කපා සිඳලීම. මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර හේතු නිසා හටගත්තා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. මේ ඇති කල්ලි මේ හටගත්තා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. ඉමස්ස උපාදාය ධම්ම උපජ්ජති, ඉමස්ස නිරෝධාය ධම්ම නිරුද්ධති. මේ හට ගැනීම මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි පින්නතුනි අපට මේ ආනාපාන සතිය ලැබෙන අවබෝධය. මේ විශේෂ කාරණයක් තියෙනවා. මේ විදර්ශනා පැත්තට යද්දී නිතරම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? සීලංච සුවිසුද්ධං දික්ඛින්ච උජුකා කියලා. මේකම තමයි කරණිමෙත් සූත්‍රය දැක්වෙන්නේ දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. මුලදීම සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්නට ඕන. එක පැත්තකින් කායික වාචික සංවරය තියෙන්නට ඕන, අනිත් පැත්තෙන් තමන්ට හරියට දැක්මක් සම්මා දිට්ඨියක් තමා යා යුතු ගමන් මඟ පිළිබඳව පැහැදිලි දර්ශනයක් තියෙන්නට ඕන. කිසිම තැනකට අන්තියකට නොවැටි සාස්වත උච්චේනාදී කිසිදු දෘෂ්ටියකට නොවැටි විෂයාකාර සංඛා දිට්ඨියෙන් මිදලා දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා හරි නිවැරදි දැක්මක් මධ්‍යම ප්‍රතිපදාව මැද මාවත පිළිබඳව පැහැදිලි දැක්මක් අපට ඇති වෙන්නට ඕන. මොකද්ද මේ දැක්ම කියලා කියන්නේ? මෙන්න මේ දැක්ම තමයි ඇත්තටම ලෝකීය මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණය. හොඳ අවධානයෙන් ඉන්න පින්නතුනි මේ කියන කාරණය ගැන. ධර්මයෙන් කරන්නේ නිතරම යෝනිසෝ මනසකාරයෙන් කරන්නේ අපේ මුල් මට්ටමට අපේ ඇත්තටම ප්‍රകൃති ස්වභාවයට අපි ඔසවා තැබීමයි ධර්මයෙන් කරන්නේ, යෝනිසෝ මනසකාරයෙන් කරන්නේ. දැන් අපි ඉන්නේ ප්‍රകൃති ස්වභාවයෙන්ද? දැන් අපි ඉන්නේ නියම සත්‍ය ස්වභාවයෙන් ප්‍රകൃති ස්වභාවයෙන් නෙවෙයි. දැන් ඉන්නේ අපි සම්පූර්ණයෙන්ම අන්ධකාරයක ඉන්නේ. හරි ධර්මඥානයක් අපට නොලැබුණා නම්, ලැබුණත් මේ මොහොතේ සතියෙන් නොසිටිනවා නම් අපි ඉන්නේ අන්ධකාරයේ ඉන්නේ. මොකක්ද අන්ධකාරය කියලා කියන්නේ? ඔබට මේ මොහොතේ යමක් මතක් වෙනකොට ඔබේ හිතේ තියෙන ස්වභාවය. ඔබේ ගෙදර දැන් මතක් කරගන්න බලන්න. ඔබ අද උදේ ඉඳලා ආපු ගෙදර මතක් වෙනකොටම දැන් ගෙදර ඉස්සරහ ස්වභාවය, ගෙදර දේවල් ටික මතක් වෙනවා. ඒ ඔබට මේ මොහොතේ මතක් වෙන්නේ දැන් තියෙන ගෙදරද? ඔබට මේ මොහොතේ මතක් වෙන්නේ දැන් තියෙන ගෙදරද? ඔබට දැන් මතක් වෙන්නේ ඔබ අවසාන වතාවට දැකපු ගෙදර දර්ශනය තමයි මේ වෙලාවේ මතකෙට එන්නේ. නමුත් ඔබට කොයි වෙලාවෙ හරි එම හිතලෙ තියෙද දැන් මතක් වෙන්නේ කලින් දැකපු ගේ නිරුද්ධ වෙච්ච එක දැන් මේ මනසේ කියලා? ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න, ඔබට ගුණකතනයක් කරපු කෙනෙක් මතක් කරගන්න, ඔබට හුඟාම ජීවිතයේ සලකපු කෙනෙක් මතක් කරගන්න, ඔබේ මිය ගියපු ඥාතිවරයෙක් මතක් කරගන්න. ඒ මතක් වෙන අවස්ථාවේදී ඇත්තටම මොකද මතක් වෙන්නේ? ඔබ ඒ අවසාන වතාවට හෝ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකේ සිදුවෙච්ච සිදුවීමක්, නිරුද්ධ වෙච්ච ස්වභාවයක් තමයි මතක් වෙන්නේ. ඒ කොහොමද මතක් වෙන්නේ? ඒක නිරුද්ධ වෙලා ඉවරුනාට පස්සේ ඒ සිද්ධිය ගැන දැන් මනායතනයයි ධර්මායතනයයි හරහා, නැත්නම් ධර්මාලම්බනයක් හරහා මනෝවිඥාණයෙන් මේ වෙලාවේ හටගන්න ස්කන්ධ පංචයක් විදිහට තමයි මේක මතක් වෙන්නේ. නමුත් මතක් වුණාට අපේ කොහොමද අපේ හිත රූපයක් තුර බැසගෙන තියෙන්නේ? ඔබට දැන් සිහිපත් වෙන්නේ දැන් පේන ගෙදර නම්, ගෙදර ඉස්සරහා දැන් කවුද ඉන්නේ කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ඔබට මතක් වෙන්නේ දැන් තියෙන ගෙදර නම්, ඔබේ ගෙදර ගේට්ටුව ඇරලද වහලද තියෙන්නේ, ඉස්සරහා දොර ඇරලද වහලද තියෙන්නේ කියලා ඔබට දැන් කියන්න පුළුවන්කම තියෙනවා. පුළුවන්ද කියන්න? ඔබට දැන් මතක් වෙන්නේ දැන් පේන ගෙදර නෙවෙයි, ඒ අවසන් අතට දැකපු ගෙදර. වෙනත් උදාහරණයක් ගන්න බලන්න. ඔබේ ගෙදර සීතකරණයක් තියෙනවා නම් ඒ සීතකරණය මතක් කළ බලන්න. මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකක්ද, ලයිට් ඕෆ් කරපු ෆ්‍රිජ් එකක්ද දැන් මතක් වෙන්නේ? දැන් ඔබ මතක් කරගන්නේ ලයිට් පත් වෙන එක. ඇත්තටම මේ මොහොතේ ලයිට් පත් වෙලාද ටික්ටික් තියන්නේ? මේ මොහොතේ දොර වහලා ලයිට් එක දැන් නිවිලා තියෙන්නේ. ඔබට කවදාවත් ජීවිතේ මතක් කළ තියෙන ලයිට් ඕෆ් වෙලා තියෙන කරුලේ තියෙන ෆ්‍රිජ් එක. ජීවිතේ කවදාවත් මතක් කළ නෑ ඔබට. එහෙනම් ඔබ දැන් මේ ඉන්නේ ප්‍රගති ස්වභාවයෙන් ඉන්නේ. මේක තමයි අවිද්‍යාවෙන් ඉන්නවා කියලා කියන්නේ. තවත් උදාහරණයක් කියනවා. ඔබ කෑම ටිකක් කනකොට, බත් ගානක කෑමක් කනකොට, මුලින් කෑම ටික රස ඇතේ කියලා හිතලා කනවා. කෑවට පස්සේ මුල් කඩ දාගත්තට පස්සේ ඒ රස මතකේ තියාගෙන ඔබ ඊට පස්සේ පිඟාන දිහා බලනවා. ඔබ දැන් හිතන්නේ මේ පිඟානේ තියෙන වෑංජන ටික, බත් ටික, මේ පළතුරු ටික, මේ ටික තමයි දැන් මේ රස විඳින්නේ කියලා ඔබ හිතෙන්නේ. කටේ තියෙන කෑම ටික රස විඳිනකොට ඔබ හිතෙන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? දැන් රස දැනෙන කෑම ටික අර පිඟානේ තියෙන කෑමගේ ලස්සනද? ওই දැන් ඔබට කටේ රස දැනෙන කෑම ටික හරි රසයි, ඒ ටිකේ ලස්සනක් බලන්න ඕන කියන එළියට ගත්තොත් කොහොමද? අර පිඟානේ තියෙන ඒ වගේ ලස්සනද? ආයෙත් ඇමෙට පිඟානේ තියෙන කෑම කණේ කරොත් නෑ නේද ඒක දැක්කම? පින්නතුනි අපේ ජීවිතයම මේක. ඔබට කවදාවත් හිතලා තියෙද දැන් මේ මට රස දැනෙන්නේ මේ වමනියක් වගේ කෙලත් එක මිශ්‍ර වෙච්ච මේ කටේ තියෙන කෑම ටිකයි මට මේ වෙලාවේ රස දැනෙන්නේ කියලා ඔබට ජීවිතේ එක මොහොතක් හරි හිතලා තියෙද? පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ සීතකරණය, මේ කෑම පිඟාන, මේ ගෙදර ගැන සීකරීම විතරක් නෙවෙයි පිනොත්නි. ඔබ මේ වෙලාවේ මේ බණ කියන හාමුදුරු ගැන බලලා ඔබ මේක තේරුම් ගන්න වෙලාවෙත් ඔබ තේරුම් ගන්නේ ඇසෙන්වත්, රූපෙන්වත්, චක්කු විඥාණයෙන්වත් නෙවෙයි. ඔබ තේරුම් ගන්නේ ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥාණයෙන් මේ තේරුම ගන්න. මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ අවස්ථාවත් ඒක දිගට තියෙන එකක් නෙවෙයි. ඒක ඒ මොහොත හේතු නිසා හටගෙන එතනම ඒ සිතුවිල්ල නිරුද්ධ වෙලා ඊළඟ සිතුවිල්ලට අපි යනවා. එතකොට විදර්ශනා කියන්නේ මොකද්ද? මෙන්න මේ මුලින් තිබිච්ච යථාර්ථයට නැවත අපිව ටිකෙන් ටික රැගෙන යෑම. මෙන්න මෙතෙන්ට තමයි අපි සද්ධාති තථාගතස්ස බෝධං බෝධි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට ඒ තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන විශ්වාසය තබනවා කියන මේක. පින්නතුනේ මෙන්න මෙතනින් ශ්‍රද්ධාව ඇති වුණොතින් අපේ ජීවිතේ කොයි වගේ පරිවර්තනයක් වේවිද? එදාට තේරෙනවා පින්නතුනේ අපි අද කොයිතරම් දුකක් විඳින්න මේ ඉන්නේ කියලා. මෙන්න මේ අවබෝධයේ නොමැතිව මේ ස්පර්ශ සමුදයන්ට ගිහිල්ලා ස්පර්ශي හටගත්ත පැත්ත ඉඳගෙන දැන් අපි මේ දුක් සැප විඳින්නේ. අන්නේ ස්පර්ශ සමුදය පැත්තේ අවිද්‍යාවෙන් ඉඳගෙන ඒ විඳින සුව හෝ දුක් ගැන බුදුහාඳු උපමාකින් දක්වන කොහොමද කියලා. උපමා මොකද්ද? අර හැම ගලවපු හරකගේ උපමාව. එක හරකෙක් පණ පිටීම හරකගේ හැම ගලවන. පිට හැම ගලවන. සිවිය ගලවන. ගලවල මේ හරක අතාරිනවා. හරකට මොකද වෙන්නේ? හරක එළියනවා නම් කපුට කොටනවා, සත්තු වහනවා, බිම ලැග්ගොතින් භූමි කනවා, වැලි වලට හීරෙනවා, වතුර බැස්සොත් වතුරේ සත්තු කනවා. මේ සඳහා අප්‍රමාණව දුකකින් ඉන්නේ. අපිත් පින්නතුනි අවිද්‍යා සහගතව මේ ස්පර්ශ සමුදය කියන ස්පර්ශයෙන් හටගත්තු පැත්තේ තුල ඉන්නවා නම් මේකට කියන්නේ ස්කන්ධ පංචකයෙහි උපචයං ගච්ඡanti. රූපාදී ස්කන්ධ පංචකය රැස් කිරීමට යනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි බැනපු අයගෙන් අපි නැවත නැවත බැනුම් අහන්නේ. එකෙනෙක් අපිට බැනලා ඉවරයි. එයා දැන් ගිහිල්ලා යට දැන් මදකත් නේ අපි තාම අහවලාමට අහවල් දවසේදී බැන මේ වගේ මට කිව්වේ කියලා. ඕක කී දිනක එක කියලා ඇද්ද? අහවල් දවසේ මට මේ වගේ වෙනස්කමක් කළා. මට නොසලකන් හැරියා. මගේ දරුවට මෙහෙම වෙනස්කම් කළා. මගේ ගෙදර මේක හොරකම් කරා. මේ ඔක්කොම තැන්වල අපි ඉන්නේ පිනුදුන අවිද්‍යාවෙන් මේ ඉන්නේ. මේ ඉන්න හැම මොහොතකම සාමාන්‍ය දෙයක් නෙමෙයි පිනුතුනේ. ඔබ ඇස් දෙක ඉස්සරහා පේන සංගීත සංදර්ශනයක්, නාට්‍යයක්, ගීත ප්‍රසංගයක් ඔබ දකිමින් අහමින් හිටියත් ඒ මානසිකත්වය මොකද්ද? ඒ අවිද්‍යා සහගතව ඒ විඳින ස්පර්ශ සමුදේ අන්තයේ ඉඳීම හරියට අර හැම ගලවපු හරකා විඳින දුක් ටික වගේ. මෙන්න මෙතෙන්ට පින්නතුනි හරියට ශ්‍රද්ධාව ඇති වුණොතින් අපි බුදුහාඳුරන්ට වඳින්නේ මීට වඩා හුඟක් වෙනස්ස. එදාට අපි වඳින්නේ හදවතින්මයි. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන නේද බුදුහාඳුරු කෙනෙක් ලෝකේ පහළ වුණේ. මේ තරම් දාන ආදී පෙරුන් දහම් පුරලා අවබෝධ කරගත්තේ මේ වගේ දර්ශනයක් නේද කියලා අපිට බුදුහාඳුරු ගැන හදවතින්ම ගෞරවයක් ඇති වෙනවා. අන්න ඒ වෙන කෙනාට පින්නතුනි ජීවිතය අත්හරින්න බැරි දෙයක් නෑ. ඇතැමිට තමාගේ කුසෙන් බිහි වෙච්ච එකම දරුවා හෝ මේ ධර්මයේ නාමයෙන් උඩ අත්හරින්න පුළුවන්. සාසනෙට පූජා කරන්න පුළුවන්. ඇයි? ඔහුට මේ දර්ශනය ලැබිච්ච ගමම ඔහු ඊළඟට මොකද කරන්නේ? ඔහු දුකේ නිදහස් වෙන පමණට ඔහුගේ ළඟම ඉන්න ඥාතික දෙනවා මේක. දැන් බලන්න ඔබට හොඳ රසවත් කෑමක් හම්බුනොත් පන්සලේදී හම්බුනත් ඔබට පොඩ්ඩක් හරි ගෙනියන්න පුළුවන් නම් නේද? කැවුම් ගෙඩියක් හරි කේක් කැල්ලක් හරි ඔබ නොකා හරි තියාගන්න බෑ කේක් කොනක දාගෙනනේ. ගෙනියන්න පුළුවන් නම් වටපිට බලලා හරි ඔය හැරි තැනක ගුලි කරගන්න. කාටද? ගෙදරින්න දරුවට වෙන්න පුළුවන්, මිනි බිරියට වෙන්න පුළුවන්, එයාට ගෙනියනවා. මේක එකමාර දන්නේ මේ පින්නතුනි. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. නමුත් පින්නතුනි මේ ධර්මය ඔබ අහලා දැනගත්තොත් එදාට ඔබ ওই කේල් ගෙඩියක් ඔබ කෙසල් ගෙඩියක් කේක් කැල්ලක් ගෙනිනවා වගේ නෙවෙයි. ඔබේ තියෙන සියලුම ධනය දීලා හරි ඒ දරුවා මේ පැත්තට යොමු කරන්න පුළුවන් නම් ඔබ දරුවා මේ පැත්තට ගන්නව දහම්ට ගන්නවා. ඔබේ කුසෙන් ඔබේ ලෙන් බිහිවෙච්ච දරුවෙක් මේ සද්ධර්මය තුළ අභිෂේක ලබන්නට, මේ සද්ධර්මයෙන් මේ ශාසනයෙන් වරප්‍රසාද ලබා ගන්නට ඒ දරුවා සූදානම් නම් ඒ දරුවාට ඒ සියලුම පහසුකම් සලසනවා. ඔබට එක දරුවෙක් නෙමෙයි, දරුවෝ 10 දෙනෙක් හිටියත් 10 දෙනාම හෝ ශාසනයට පූජා කරන්න ඔබ කැමැත්තෙන් ඉන්න. ඇයි ඒ? ඒ දරුවා කොයිතරම් ඉහළට අධ්‍යාපනයක් ලබාගෙන ලෝකයේ ඉහළම රටක මහාචාර්ය කෙනෙක් වුණත්, රටක නායකයෙක්, ජනාධිපති කෙනෙක්, රජ කෙනෙක් වුණත් කිසිදාක ඒ දෙයින් දරුවාට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ දරුවාට දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය මේ දර්ශනයට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය දැනගෙන ආර්ය සංග මාර්ගයේ පිළිපැදලා සමති දර්ශනා වැඩිමෙන් පමණයි කියනක ඔබ දන්නවා. අනිත් සියලුම දේවල් තාවකාලික විසඳුම් විතරයි. අනිත් සියලුම දේවල් දුකෙන් නිදහස් වෙන කියලා කරන දේවල්ම දුක වැඩි කරගන්න හේතු වෙනවා. දරුවා තනිකඩව ඉන්නවා නම් ඔබ ඉක්මනට බන්දර දෙන්න උත්සාහ කරනවනේ. ඔබ දරුවන්ට ආදරේ කියලා නේද? ඔබේ ළමයා ඉගෙන ගත්තොත් තමයි හොඳ වෙන්නේ කියලා දරුවාට උගන්වන්න කියලා මහන්සි ගන්නවනේ. දරුවාගේ පිටේ ලොකු පොත් බෑග් ගැට ගහලා පුතේ යන්නේ ඉස්කෝලේ, ඉස්කෝලේ ගියොත් නැත්නම් අනාගතයක් නැහැ කියලා යවනවනේ. එතන පටන් දරුවා අවුරුදු 12ක් 15ක් 18ක් නිදි මරාගෙන කොයිතරම් දුකක් විඳිනවද? ඒ විඳ ළමසානි උපාධියක් අරගෙන විවාහ වෙලා උනාට පස්සේ ඔහුගේ තෘප්තිය, ඔහුගේ සතුට සෑහීමකට පත් වෙලාද? එදා ඉඳන් ආයෙ තවත් දුක් ටිකක් හට ගන්නවනේ. ඔබ දන්න මේ දුක් ටික ඔබම ජීවිතේ මුහුණ පාලා තියෙනවනේ. බලන්න මේ ඔබ ආපු ගමනේදී ඔබට එන්න එන්නම සැප පහසු කණ්ඩික සතුට අඩු වුණාද වැඩි වුණාද? එන්න එන්නම පිනුතුනේ තියෙන සතුටත් අඩු වුණා නේද ඇත්තට? එන්න එන්නම තවත් දුක වැඩි වුණා නේද? අපි දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරේම තවත් දුක් සමුදායක් එකතු වෙන දෙයක්මයි අපි කලින්. එහෙනම් අපි මේ එදිනදා දෛනික අධ්‍යාපන ආර්ථික ආදී යුතුකම් ආදී මේ කටයුතු කරන ගමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයන් විදියට අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට පත් කරගන්නට ඕන දුකෙන් නිදහස් වෙන මේ මාවතේ ගමන් කිරීම. අපි දරුව හදන්නේ, ඉගෙන කියාගන්නේ, රැකිරක්ෂා කරන්නේ ඒ හැමදේම කරන්නට ඕන ඒ යුතුය කන්ටි ඉක්මනින් කළ නිමාවටපත් කළා ඒ දේනුත් පහසු කණ්ඩේ කරාගෙන විවේකී ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නටයි ඔබ හැමදේම සිද්ධ කරන්න ඕනේ. එහෙම නොදී තමයි ඔබ මේ ලෝක දෙකම ජයගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ කොයිතරම් දරුහද හිටියත් ඔබ මරණයෙන් පස්සේ දුක දිගාන වුණොතින් ඒ දරුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇතැම් විට දරුවන් පින් කමක් කළ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒත් ඔබ පින් අනුමෝදන් වෙන තැනක නෙවෙයි දඩ ඔබ ඇතැම් විට. ඒ නිසා පින්තුනි අනිත් අයට තියා දරුවන්ට තියා දෙමව්පියන්ටවත් ඔබව දුක දිගාන වුණාම ඔබව නැවත ගොඩ ගන්න එක සුගතිගාමී කරන එක ඒ තරම් පහසු කාරණයක් නෙවෙයි. අන්නේ නිසා එක පැත්තකින් සුගතියට වැඩ කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් පින්තුනි අපි කළ යුතු ප්‍රධානතම දේ තමයි මේ දුකේ නිදහස් වෙන මාවත තේරුම් අරගෙන අවිද්‍යාව දුර වෙන ආකාරයට විදර්ශනාව කියලා කියන්නේ සත්‍ය ස්වභාවයනුව ජීවත් වීම, ප්‍රകൃති ස්වභාවයෙන් ජීවත් වීම. විද්‍යාවෙන් බුදුහාරු ධම්මචක්ක සූත්‍රය දේශනා කළේ උන්වහන්සේ දේශනා කරන චක්කු මුදපාදී, ඥාන මුදපාදී, ඊළඟට පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී මේ ආදී වශයෙන් උන්වහන්සේ විද්‍යාව, ප්‍රඥාව, ආලෝකයේ ධර්ම සමිය 15යි කියලා. මෙන්න 15 වෙච්ච ධර්ම අවබෝධය මොකද්ද? අපට යම් කිසි දෙයක් මතක් වෙනකොට අතීත දෙයක් විතරක් නෙවෙයි මේ මොහොතේ ඔබේ ඇහැට මේ ඉදිරියට පේන රූපය, මේ මොහොතේ ඔබේ කනට එන ශබ්දය ඇහෙනකොට වුණත් ඔබ ඒක තේරුම් ගන්නේ ඔබේ අවබෝධයක් කරා යනකොට ඒ මුලින් ලැබෙච්ච චක්කු විඥානය හෝ නැත්තම් ඇස නැත්තම් කන සෝත විඥානය මේ අවස්ථා සියල්ලකම පසුබල ගිහිල්ලා මා මේ විනාවේ අධ්‍යක්ීම ලබන්නේ මන ආයතනය සහ ධර්මාලම්බනයක් ඔස්සේ මනෝ විඥානය කියන එක තේරුම් ගන්න. ඒ මනෝ විඥානියත් කලින් මෙතෙන් තාපු එකක් නෙවෙයි. අහුත්වා සම්බුදං උත්තාන භවිසති පෙර නොතිබී හටගෙන මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම පිළිබඳව යථාර්ථය මේ රූපාදී ස්කන්ධ පංචකය යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම් කිසි හේතු ටිකක් නිසා හටගත්තනම් හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන අවබෝධය. මෙන්න මේ අවබෝධය සමගම අනිසිතෝච විහෙරති කිසිම දෙයක් ඇසුරු නොකර තෘෂ්ණා දෘෂ්ටිවා මාන වශයෙන් ඇසුරු නොකර නැජකින්ති ලෝකේ උපාදී ඇති කිසිවක් උපදි වශයෙන් ප්‍රපංච වශයෙන් හේතනක් තාගන්නේ ඔහු අර සමුදිය අන්තයෙන් මිදලා දැන් කොහෙටද යන්නේ? නිරෝධිය දකිමින් නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරමින් වාසය කරන්නේ. හැම වෙලාවෙම දකින්නේ හටගන්න ස්කන්ධ පංචයකයක නිරෝධිය දකිමින් ඉන්නේ. මෙන්න මේක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ විදර්ශනාව අපට නාම රූප විඥාන වශයෙන් ඥානිත දුක ආදී වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් රූප ආදී ස්කන්ධ පංචක අනිත්‍ය ආදී වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් චක්ඛ ආයතන ආදී ආයතන සමුදය වශයෙන් බලන්න පුළුවන්. නැත්තම් චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් ධාතු 18 වශයෙන් බලන්න පුළුවන්. කුමන දේ බැලුවත් අන්තිමට මොකද Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ? සමස්ත ජීවිතෙම කියලා කියන්නේ මේ මොහොතේ සිටිවිලි මාත්‍රයක්. ඒ සිත කියන්නේ තනි දෙයක් නෙවෙයි. ඒක රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ, ඒ පහ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේකට තමයි රූපාදී ස්කන්ධ පංචකය අපචයට යනවා කියන්නේ, වැයවීමට යනවා කියලා කියන්නේ. මේකට තමයි බාහිර නික්කේප කියලා කියන්නේ. පංචස්කන්ධ නැමැති නැත්නම් පංච උපාදානස්කන්ධ නැමැති මහා බර බිම තියෙනවා කියන්නේ මේකට. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ අපට? දැන් අපි මේ මහා බර හිතේ තියාගෙන ඉන්නේ. මොකද්ද බර කියලා කියන්නේ? කවුරු හරි කෙනෙක් බැන්න නම් ඔබට, ඒ බැන්න කෙනා මෙතන ඉස්සරහට ආවදී මොකද වෙන්නේ? ඔබ ලස්සනට hina වෙලා ඉන්න වෙලාවකදී බැනපු කෙනා මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? ඔබේ ළඟට කැමරාවක් හොඳට ફોકસ කරලා තිබුණොත් පෙනේ මුහුණ ටිකෙන් ටික වෙනස් වෙන හැටි නේ. මේක තමයි ස්පර්ශ සමුදයන් තියෙනවා කියලා කියන්නේ. අර අතීත අධ්‍යක්ෂකමට ගියා අර බැනපු සිද්ධි එහෙම මවාගෙන එයාට දැන් ඒක මතකත් නෑ. ඔබ නැවත යාගින් බැනුම් අහනවායි පාර. පින්නොතින් මෙන්න මෙතනින් තමයි දුක නිදහස් වෙන තියෙන්නේ. මේකට එක පැත්තකින් සුතමේ ඥානයේ විදියට මේ දැනුම තියෙනට ඕන. ඊට පස්සේ චින්තාමේ ඥානයේ විදියට මේක නැවත නැවතත් මේ සිද්ධිය ගැන හිතන්න ඕන. මේකයි වෙන්නේ කියලා. මේක මාසිකට දවසක් පන්සලට ආපුලාට විතරක් හිතලා හරියන්නේ නැහැ. පන්සලට යන දවසේ කරන්නේ සුතමේ ඥානය ලබා ගන්න එක. ඒක ගිහිල්ලා අනිත් දවස් 29 වෙනම කරන්න මොකද්ද? චින්තාමේ පඤ්ඤාවයි භාවනාමේ පඤ්ඤාවයි දිනු කරන්නයි ඕනේ. නමුත් අපි සුතමේ ඥානය දැන් මිට ගේට්ටු ළඟින්ම තියලා යනවා. ඊළඟ දවසේ නහුට ගේට්ටු ළඟින් ආයි සුතමේ ඥානය ඉතුරු ටික අරගෙන ආවිල්ලා ආයි මෙතෙන්දී අනිත් ඥාන ටික වඩනෝනේ. තින දින අරුදු 100ක් ගියත් අපේ ජීවිතවල වෙනසක් නම් වෙලා නැහැ. පින් ටිකක් නම් වෙනවා, පිනක් වෙනවා, කුසලයක් වෙනවා. ඒවලට ඉතින් දාන ආදී පින් දහමට අට ගන්න එකෙන් සුගතිගාමී වෙනත් පුළුවන්. නමුත් අවිද්‍යාවේ දශමයක්වත් වෙනසක් වෙන්නේ නැහැ. දුකේ නිදහස් වීමේ දශමයක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනස වෙන්න නම් මේ අහල ලබන සුතමේ ඥානය අනිත් දවස් 29ෙම උදේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම චින්තාමේ පඤ්ඤා විදිහට වඩන්නට ඕන. ඒකම හිතේ තින්නට ඕන. මේකයි ජීවිත යථාර්ථය කියන එක නැවත නැවතත් නොනින් දකින්නට ඕන. විවේකී ලබාගෙන සමති දර්ශනා වඩමින් භාවනාමේ පඤ්ඤා දිනු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි කලක් ඇද්දී තමන්ගේ වෙනස පේන්නේ. තමන්ගේ ඇස් දෙකට ඉදිරිපිට කෙනෙක් පේනකොටම තමන් දක්ෂණන් දැන් මේ දකින්නේ මන ආයතනයයි ධර්මාලම්බනය ඔස්සේ මනෝවිඥානය කියලා දැක්කනම් ඒ වෙලාවේ රූපේ නිරුද්ධ වෙන බව දන්නවා නම් ඔබ ඒ මොහොතේ දුකෙන් නිදහස් වෙන්න. පින්නතුනි මෙන්න මේකේ කාලය වැඩි කිරීම තමයි ඒ කාලය වැඩි කරගැනීමේ පාඩම් මාලාවට තමයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. අනිත් විදිහට සතර සතිපට්ඨානය කියලා කියන්නේ බුදුහාම දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. පিত্র විශේෂ පියාගේ කුමරෙහි පියාගේ ඉඩමේ වාසය කරන්න කියලා. කාටද මේ පියා කියලා කියන්නේ? මේ පියා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ඒ පියස්සෙමනේ පියාගේ ඉඩමේ පියාගේ නිවසේහි නැත්තම් දේවරම් වෙහෙරේ වාසය කරනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ දර්ශනයත් එක්ක සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. හැබැයි දර්ශනය වුණ සම්මාදිට්ඨි පුරේණවා කියන්නේ මේකයි. සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන, මේ දැක්ම ඇතුළේ යන්නට ඕන. සම්මාදිට්ඨි ලබා ගත්තට පස්සේ ඊළඟට සීලයේ පදිට්ඨාය නරෝසපඤ්ඤා. සීලයේ පිටර තමයි ඊළඟට සමාධි ප්‍රඥා වඩන්නේ. වෙනත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒක එක පැත්තකින් ධර්මතාවයක් විදියට ඒක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ කලනොත් වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලගේ ශාසනවල ඒ අගරුභස්ථායක වරු බොහෝ විට රහත් වෙන කලින් මට්ටමක තමයි ඉඳලා තියෙන්නේ. ඒක උපස්ථායකට පාසුවක් වෙනවා. නමුත් ඒ සම්බුද්ධ ශාසනය තුළදී මුන්වහන්සේලා බොහෝ විට රහත් භාවයටත් පත් වෙලා තියෙනවා. සාමාන්‍ය දේවල් ධර්මතාවයක් විදියට වැඩෙනවා. මොකද ආනන්ද හාමුදුරන් වහන්සේට ධර්මඥානය අඩුවක් තිබෙත් නැහැ. උන්වහන්සේ කාරණා කීපයකින් අග්‍රස්ථානට පත් වෙලා තියෙනවා. ඒතදංගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ගතිමන්තානම් දිතිමන්තානම් සතිමන්තානම් අග උපට්ඨාකානම් ධම්ම බණ්ඩගාරිකානම් යදිදම් ආනන්දෝ කියලා දේශනා කරනවා. මගේ ශාසනයෙහි ගතිමත් අය අතුරින් දිතිමත් අය අතුරින් සතිමත් අය අතුරින් අග්‍ර උපස්ථායකයන් අතුරින් ධර්ම භාණ්ඩාගාරිකයන් අතුරින් ආනන්ද ප්‍රධානයි කියලා දේශනා කළා. එතකොට ඒ වගේ තනතුරු ගානකින් අභිෂේක ලැබලා හිටිය ආනන්ද හාමුදුරුව ඒ සියලුම සුදුසුකම් සපුරලා තිබුණා. නමුත් උන්වහන්සේට රහත් භාවය පත් වෙනට කාලයක් ගත වුණා. බුදුහාමර පිරණ පාලා ප්‍රථම ධර්ම සංගායනාවේදී නැත්තම් තුන් මාසයක් ඇවෙමින් තමයි උන්වහන්සේ රහත් භාවයට පත් වුනේ. නමුත් මහකාශ්‍යප මහඳුර ඇතුළු අනිත් රහතන් වහන්සේලා සියලු දෙනා වහන්සේම උන්වහන්සේ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒක සාමාන්‍ය බලාපොරොත්තුවක් නෙවෙයි, ඒක ඉහළ මට්ටමේ බලාපොරොත්තුවක්. ඒ නිසා තමයි සංගායන සඳහා 509 ඉන්න ඕන කියලා තීරණය කළා. ඒකට තෝරගත්තේ 499 දෙනා තෝරගත්තේ. එක තනතුරක් එක ස්ථානයක් ඒ අඩුව තියාගෙන හිටියේ. බලන්න ඒ රහතන් වහන්සේලා කොයිතරම්නම් පින්නතුනි බුද්ධිමත්ව කටයුතු කළ තියෙද කියලා. ඒ විතරක් නෙමෙයි, සාමින් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාවේදී සියලුම ධර්ම විනය සජ්ජහානා කරලා ඒ ස්වාමින් වහන්සේලාට බාන ක්‍රමයට රැගෙන යන්නට බාර දුන්නා. ඊළඟ ධර්ම සංගායනාව සිදුවන කාලය ගැන සැලසුම් කළා. ඒකටත් කටයුතු සම්පාදනය කළ හිටියා. දෙවන ධර්ම සංගායනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ සිදු වුණේ. ඒ 100කට පස්සේ සිදු වෙච්ච අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දැකපු සමහර ශ්‍රාවකයන් ඉඳලා තියෙනවා. වයස අවුරුදු 120 140 160 සමහර ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන දෙවන ධර්ම සංගායනාවේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ දෙවනි ධර්ම සංගායනාව පාත ඉවරලා ඒ කාලේ රහතන් වහන්සේලා තීරණය කළ තියෙන ඊළඟට කොයි කාලෙද ශාසනික වසනයක් වෙන්නේ කියලා බුදුවරස 230 කණිත කියලා දැනගෙන ඒ කාලෙට සුදුසුමය මනුස්ස ලෝකේ පහළ වෙන්න දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගිහ ආරාධනා කළා පින්නතුනි. මේ කාලේ ශාසනික අර්බුදයක් තියෙනවා, මේ කාලේ මනුස්ස ලෝකේ පහළ වෙලා මේ ශාසනයට මේ මෙහෙවර කරන්න කියලා ආරාධනා කළා පින්නතුනි. එහෙම ඊටාම බුද්ධිමත්ව කටයුතු කරපු ශාසනික වරප්‍රසාද භුක්ති විඳින අය අපි පින්නතුනි. අපිට නිකන් ආවට ගියට අපේ ජීවිත ගත කරන්න අයිතියක් නැහැ. අපිට පුද්ගලික අවශ්‍යතා තියෙනවා කියලා අපේ දරු මල්ලන්ගේ වැඩ ටික කරනවා කියලා විතරක් අපිට කළ නිදහසනේ බෑ පින්නතුනි. ඒ අතීත බුද්ධ ශ්‍රාවකයන් කටයුතු කරපු ආකාරයෙන් අපිට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. ඒ වගකීමේ යුතුකම අපිට පැහැරෙන්න බෑ. ඒ යුතුකම අපේ අතීත ශ්‍රී ලාංකේක දෙමෝපියන් ඇත්තෙන්ම අවධාරණය කළා. ඒක ඔබ දන්නවා, වළගම්බා රාජසමයේ කාලවල ලංකාවේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ආවා. අවුරුදු 12ක් නියම් කාලයක් ඇති වෙලා ආහාර වලින් දැඩි දුර්භික්ෂයකට පත් වුණා. එවැනි කාලවල තමන්ගේ දරුවන් ගෙදර අඬද්දි බඩගින්නේ ඒ දරුවන්ට තියෙන කැමරේ කරන් ගිහලා ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා. වළගම්බා රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන සියලුම ගල්ලෙන් ඒව කටාරම් කොටලා පිරිසකර කළා. අගත අනගත චතුදිස සනස දිනේ කියලා සාසිත පූජා කරන්න කියලා. යම් කිසි ගමකින් ගම්මැසියන් එහෙම නොකරා නම් ඒ ගමෙන් දඩ අය කළා තියෙනවා, බදු අය කළා තියෙනවා. එතකොට ඒ යම් කිසි ගමක තියෙන ගල්ලෙන් වල හරියට මේක කළා නම් ඒ ගමේ අය බදු වලින් නිදහස් කළා තියෙනවා. ওই බදු වලින් නිදහස් කිරීම කියන එක පේනතුනි ලෝක ඉතිහාසයේ පළවෙනිවතාවට මේ සිද්ධ වෙච්ච අවස්ථාව. අපේ අතීත අම්මල තාත්තලා ඒ දරුවන් ඒ අම්මලට තාත්තලා ලැබෙන දරුවන්ගෙන් හොඳම ළමයා, පින්වන්ත, ලස්සන, බුද්ධිමත්ම දරුවා නිර්ලෝභීව මේ ශාසනය පූජා කළා. ඒ පූජා කරපු දරුවන්ගෙන් පෝෂණය වෙච්ච මේ ශාසනය තමයි මේ ත්‍රිපිටකයේ බුද්ධ වචන ඉතුරු කළා. මේ ලෝකෙට දායාද කළේ. ඒ නිසා පින්නතුනි අපේ ජීවිත විශාල පරිවර්තනයකට ලක් වෙන්නට ඕන. අපේ ළඟ තියෙන අඩුපාඩුකම් හැකිතාක් ඉක්මනින් අඩු කරගන්න, ලෝභකම අඩු කරගන්න, ඊර්ෂ්‍යාව අඩු කරගන්න, ආත්මార్థකාමීකම අඩු කරගන්න මේ ජීවන් වල තියෙනට ඉතුරු කාල පරිච්ඡේදයේ හැකි උපරිම ලෙස දහමට නැඹුරු වෙන්න තමන්ට කරන්න පුළුවන් සීලුම් පරිත්‍යාගයක් කරන්න මේ ශාසනයට. ඒක ස්වාමීන් වහන්සේලා කරන පුද්ගලික උදව්වක් නෙවෙයි වෙනතුනි. ඒක මේ සම්මා සම්බුදුරජාණන් කරන කෘතඥතාවය. ඒක මේ මහා සංඝරත්නයට කරන කළුණ සැලකීමක් ඒක. ඒකෙන් අපට සුභදිගාමී වෙන නිවන් දකින්නට හේතු වෙනවා. ඒ වගේම අපේ ළඟම ඥාතීන්ටත් අපි කියන්නේ කෙනෙක් මහණුනාම හතර වර්ගයක් නිවන් දකින්නවා කියලා නේ. ඒ අම්මගේ තාත්තගේ දෙපාර්ශ්වයෙන්ම ඒ දෙපැත්තේම අයගේ තයි කියන්නේ හතර වර්ගය කියලා. ඒ ඔක්කොම නිවන් දකින්නට තියෙන කාරණයක් මේක. ඉතින් ඔබ දැනටත් යම් යම් විදිහ කාර්යභාරයන් කරනවා නමුත් ඒව පිනතුනේ ඊට වඩා ඔබට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අඩුම වශයෙන් තමන්ගේ ගෙදරින් දරුවන් එක හවසට බුදුන් වඳින්න විනාඩි 10ක් හරි. බුදුන් වඳලා බුද්ධ වන්දනාව කළා කරණිමෙත සූත්‍රය කියලා විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න. එතනින් හරි පටන් ගන්න වෙනතුනි. උදෑසන දරුවන්ගේ අත ගහලා තැන් වේතුරුවක් මල් ටිකක් බුදුහාරුවෙනුම් පූජා කරලා පහනක් පත්තු කරන්න ගෙදර. දැන්ටත් ඒව කරනවා නමුත් ඒව ඉතාම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් කැපවීමෙන් සහ ගෙදර අනිත් අය සහභාගී කරවාගෙන කරන්න එක. ඒකයි මට ඉන්නේ. ඔබ විතරක් කරලා සැලීමටපත් වෙන්න බෑ. ඔබ සුගතිගාමි වෙලා ඔබෙන් බිහි වෙච්ච දෝ දරුවන් දුගතිගාමි වෙනකොට ඔබ කැමතිද? ඔබ කවුරුත් කැමති නෑ. ඔබ කැමති ඔබටත් වඩා සුගතියකට ඒ දරුවන් ඉපදිලා සැප විඳින දකින්න ඔබ කැමති. ඔබ ඇතැමිට දකින්නම විදේශක අය භාවනා පන්ති වලට එද්දී ඇතැමිට තමන්ගේ සුරතල් දරුවත් අරගෙන එන්නේ භාවනා කරන්න. ඇතැමිට ඔන්ලයින් වැඩසටහන් වලට සහභාගී වෙන සූම් තාක්ෂණේ හරහා ස්කයිප් වලින් තමන්ගේ දරුවත් ළඟ වාඩි කරගෙන තමයි භාවනා කරන්නේ. මේ සුදු ජාතිකයන් උපදින අපෞත් ඇයි? එයා දරුවා නිදි කල්ලා ඇවිල්ලා තමන් විතරක් භාවනා කරන්නේ නැහැ. මේ දරුවා ඇතැමිට මාස 8යි 10යි අවුරුද්දේ දෙකෙන් පොඩි ළමයෙක් ළඟ දඟ කර කර ඉයත් ළඟ තියාගෙන තමයි භාවනා කරන්නේ. මෙහෙම තමයි වෙන්න ඕනේ පිනතුනි. අනේ අපි හරියට සංවර වෙනවා අපිට අනිත් කෙනා හදන්න බෑ කියලා එහෙම කරන්න බෑ අපිට. ඒ දරුවනොත් පුළුවන් තරම් දුරට තේරෙන මට්ටමේ කියන්න පුළුවන් විදිහට කියලා හැබැයි ඔබ නිතරම දරුවා ගැන ආදර්ශවත් වෙන්නට ඕන. ඔබේ එන්න එන්නම කායික වාසික සංවරය දිනු වෙනවා දරුවට තේන්න ඕන. එහෙම නැත්නම් දරුවා ඔබට දෝෂ ආරෝපණය කරනවා. ඇයි? අම්මා තාත්තා මෙච්චර කල් සීල් ගත්තම කිසිම වෙනසක් නැහැ. අම්මා එදා බැනපු එක කලබල වෙච්ච එක තාමත් එහෙම අම්මගේ වෙනසක් නැහැ. ඉතින් අපි ගත්තත් උහුම තමයි කියලා හිතන්නේ. ඒ නිසා පින්නතුනි ගෙදර නිතරම තමන්ට පේන තරුවන් තමන්ගේ දරුවන් ළඟදී දරුවන්ට මෙස්සෙදීන් සෙත්පත්මේ සිල්වන්තව කය වචනේ සංවර කරගෙන දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට ඒ ආදර්ශය ඔබේ ජීවිතෙන් තමන්ගේ ළඟම ඉන්නට පේන්නට ඕන. එහෙම පේනවනදී තමයි ඒ දරුවට ඔබේ ජීවිතය දිහා දැකලා ආදර්ශයක් අරගෙන ඒ දරුවගේ ජීවිත වෙනසක් වෙන්නේ. දරුවෙක් වෙන්න ඕනේ නැහැ පින්නතුනි. ඔබ ගෙදර ඉලිමහනක පේන ස්ථානයක ඔබ ඉඳගෙන භාවනා කරන්න බලන්න. ඔබේ ගෙදර කූස්පැටියෙක් ඉන්නවනම් බලුපැටියෙක් ඉන්නවනම් ඒ සරත් ඔබේ ළඟට ඇවිල්ලා භාවනා කරත් ඒ වගේ නිශ්ශබ්ද වෙන්න පින්නතුනි. කළා බලන්නකෝ. ගෙදර දඟලන දඟ ඉන්න බලුපැටියෙක් උනත් පින්නතුනි බල දඟලන්නේ ඔබේ ළඟට ඇවිල්ලා මුලින් ටිකක් පුරතල් වෙයි ඊට පස්සේ ඔබ නිශ්ශබ්ද වෙනකොට ඒ සරත් ළඟට ඇවිල්ලා භාවනා කරනවා වගේ වාඩි වෙලියි. ඒ තරම් වෙනසක් වෙනවා පින්නතුනි අපේ මේ ජීවිත පරිවර්තනයත් එක්ක. ඒ නිසා ඔබේ දරුවන් ඉන්නවනම් අද දරුවන් හරි ඉන්නවනම් ඒ දරුවත් පන්සලට එක්කන් එන දරුවා ළඟ තියාගෙන ළඟක බැරි නම් ඈතකින් හරි ඒ දරුවන්ටත් මේ ආශිර්වාදය ලබා දෙන පිණිසුයි. මේක සුළුකට ආශිර්වාදයක් නෙවෙයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ අර ආයු වඩනගෙන කුමාරයා දවස් 7න් මේ යන හිටිය ළමයා ස්වාමීන් වහන්සේලා පිළිත් කියලා දවස් 7ක් ඒ ළමයා ලවා ස්වාමීන් වහන්සේලා වන්දනා කරවලා දවස් 7න් මරණයට පත් වෙන හිටියේ මේ ළමයා අවුරුදු 120ක් ජීවත් වුණා. අවිවාදන සීරිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අනුසුකම් බලන් කියන මේ ගාථාව ඉදිරිපත් වුණේත් මේ දරුවා වෙනුවෙන්. පිනුතින ඔබට ඉන්න දරුවන්ට නොයෙක් විදිහේ මාරක බාධක අනතුරු තියෙන පුළුවන්. මේ කරන පින්කම් නිසා සැලකිත ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒ දරුවන් අකීකරු වෙන්න තියෙනවා නම්, වැරදි මිතුරන්ට යන්න තියෙනවා නම්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙන්න තියෙනවා නම්, අධ්‍යාපනයෙන් දුර්වල වෙන්න තියෙනවා නම්, ඒ බොහෝ අනතුරු වලින් කරදර වලින් දරුවා නිදහස් කරවන්නටත් ඔබේ මේ දැහැමි ජීවිතය ඒ දරුවා දහමට යොමු කිරීම ඔබට හේතුවක් වෙනවා. ඔබ දරුවන් හදලා බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ සැනසීමක් ලබන්න. අන්නේ සැනසීම නිසිලස ලබන්න පුළුවන්කම තියෙන්නේ දරුවාට අධ්‍යාපනය ලබා දුන්නට විතරක් නෙවෙයි. අර එක්තරා සංවේදී කවි පන්තියක් තියෙනවා. අම්ම කෙනෙක් කියනවා, මම නිතරම දරුවන්ට කිව්වේ පුතේ පන්තියේ පළවෙනිය ගණේ කියලා. ඒ පළවෙනිය ගත්ත පුතා අද රටේ වටනේ. ඊළඟට මම කිව්වේ පළවෙනිය බැන්න පුතේ දෙවෙනි හරි ගණන් කියලා. දෙවෙනිය ගත්ත පුතාට දැන් වැඩ රාජකාරි මාව බලන්නවත් එන වෙලා නැහැ. නමුත් පන්ති අන්තිමේ ගත්තු ගෙදර අන්තිමය තමයි මගේ ළඟ අන්තිමට ඉන්නේ කියලා. පන්තියේ පළවෙනිය ගත්තු කෙනා රටෙත් නැහැ. දෙවෙනිය ගත්තු කෙනාට දැන් වැඩ වැඩි. අන්තිමේ ගත්තු කෙනා තමයි මගේ ළඟ අන්තිමට ඉන්නේ කියලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අධ්‍යාපනය ලබා දුන්නා, නමුත් ಗುಣධම් ටික ලබා දුන්නේ නැහැ. නමුත් අධ්‍යාපනයෙන් අඩු වුණත් අර ಗುಣධම්ෙන් රැඳිච්ච කෙනා තමයි ඔබේ ළඟ අන්තිමට ඉන්නේ. ඒ නිසා ඔබට අන්තිමට වැඩිපුර සලකන්නේ වැඩිපුර ඉගෙනගත් කෙනා නෙවෙයි, වැඩිපුර ಗುಣධම්මට නැඹුරු වෙච්ච කෙනා. උගෙන් උඩ කමක් නැහැ පිනොතුනි. සමහර තැන්වල අපි දකිනවා හොඳම උගත්ම ළමයා තමයි අපට සලකන්නේ. ඇයි ඒකට හේතුව? ඒ උගත් කමර සමගාමී වේ අම්ම තාත්ත දෙන්නා දරුවාට ಗುಣධම් උගන්වලා බණ දහම් ප්‍රගුණ කරවලා. ඒ නිසා ඇතැමිට බණ දහම් නොදන්න නූගත් දරුවාට වඩා බණ දහම් දන්න උගත් දරුවා අම්මට තාත්තට සලකනවා. අම්මට තාත්තට සතුට ඇති වෙන විදියට ඒ දරුවා හැසිරෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එකක් තමයි සම්බන්ධිත ඥානය. අපි අවසානෙකින් පටන් ගමු. සම්බන්ධිත ඥානය කියන එක සර්වඥාඥානය කියලා. සර්වඥාඥානය කිව්වේ සියලුම දේවල් දන්නා පිළිබඳව ඥානය. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් ආවේනික වෙච්ච අසාධාරණ ඥානවල තියෙන එක්තරා ඥානයක්. දැන් ওই යමක මහා ප්‍රාතිහාර්ය ඥානය ආදී ඥාන අතරින් එකක් තමයි සම්බන්ධිත ඥානය කියලා කියන්නේ. නැත්නම් අපි අපට පුරුදු විදිහට කියනවා නම් සර්වඥාඥානය. ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම් යාවතකම් ඥානං තාවතකම් පඤ්ඤා. මේ ආදි වශයෙන් කියනවා යම් තාක් ඥානෙට ගොදුරු වෙනවා නම් ඒ තාක් දේවල් උන්වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙනවා කියලා. ඉතින් ලෝකේ ඕනම දෙයක්, ඒ කියන්නේ ලෝකේ කිව්වහම එකක් තමයි සත්ව ලෝක. සත්වයන් ඉපදෙන ස්ථාන ගැන. අවීචියේ පටන් භවග්‍රේ දක්වා ඒ සත්වයන් කර්මානුරූපව ඉපදෙන එක එක සත්වයන් ගැන සත්ව ලෝක ගැන අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ සංස්කාර ලෝක. සංස්කාර ලෝකය කියන්නේ විස්කන්ධ පංචකයේ සකස් වෙන ලෝකය පිළිබඳ අවබෝධයක් තිබුණා. ඊට පස්සේ අවකාශ ලෝකය. අවකාශය කියන්නේ ස්පේස් එක, යුනිවර්ස් එක, ග්‍රහ ලෝකයේ හැදිච්ච ආකාරය, ගැලැක්සීස්, සෝලාර් සිස්ටම්, මන්දාකිණි සෞරග්‍රහ මණ්ඩල, ග්‍රහ වස්තු, උල්කාපාත, මෙන්න මේ දේවල් පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. අන්න ඒකට තමයි සම්බන්ධ ඥානය කියලා කියන්නේ. හැබැයි මෙතෙන්දී එකක් තියෙන විශේෂ දෙයක්. මේ තියෙන ඥාන හැම වෙලාවෙම මැජික් එකක් වගේ පේන්නේ නැහැ. ඒක තේන්නේ ඒකට විශේෂ වචනයක් කියනවා, ආවර්ජන ප්‍රතිපද ඥානයක් කියලා. ඒකට අවධානය යොමු කරලා බලන විලා විතරයි ඒක පේන්නේ. දැන් හැම වෙලාවෙම සත්ත්ව ටික ඔක්කොමයි, ගහ රෝග ටික ඔක්කොමයි එක වෙලාවක ඔක්කොම අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ ඒ අදාළ දේ බුදුහාමරට. දැන් ලෝක ගැන බලන්න ඕන නම් ලෝක ගැන කියනවා. මෙන්න සාස්තික ලෝක දාහු තියෙනවා, දසාස්ත්‍රි ලෝක ධාතු තියෙනවා, ත්‍රිසාස්ත්‍රිය තියෙනවා, චතුසාස්ත්‍රිය තියෙනවා කියලා ලෝක ධාතු ගැන විස්තර කරනවා. යම් කිසි කෙනෙක්ගේ පරලෝ ආත්ම වාය ගැන කියනවා, මේ යම් ආත්මෙ මෙහෙමයි, ඒ ආත්මෙ මෙහෙමයි කියලා ඒ අවස්ථාවට ඒකට ફોකස් කරලා ඒක ඉලක්ක කරලා ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කරනවා. ප්‍රතිභාන කියලා කියන්නේ ප්‍රතිභානේ තමන් අවබෝධ කරගත්තු දේ විස්තර කිරීමේ හැකියාව. දැන් සමහර සාමෙන වහන්සේලා ඉන්නවා ඒක අවබෝධ කරගත්තා. නමුත් Tamanට ඒක භාෂාවෙන් විස්තර කරන්න බෑ. ඒක වෙනම කුසලතාවයක්. ඒක රහත් වෙන මොනක් නෑ ඇත්තෙම. යම් යම් මට්ටම් වලින් ධර්ම අවබෝධ ලැබිච්ච පමණට සසර දිනු කරගෙන අපි කියන්නේ communication skills කියලා. language skills කියලා. ඔය භාෂා කුසලතාවය ඒක වෙනම පැත්තක්. ඒතකොට ඒකට භාෂාව ප්‍රගුණ කරලා තියෙනට ඕන. භාෂාව ගලපලා වචන දැනගෙන තියෙන්න ඕන. ඒව විස්තර කිරීම සුවිශේෂ හැකියාවක්. ඒකට තමයි පටිපාන පටිසම්භිදා යන්නේ කියලා කියන්නේ. ඔව් නිරුක්ති කියන්නේ ඒ පද හැදිච්ච හැටි. වචනයක් නම් අත්න සංඛාර කියන එක සංඛාර හැදෙන මෙන්න මෙහෙමයි. සංඛාරවල මේ වගේ ප්‍රභේද තියෙනවා. සංස්කාර කියන්නේ සංකතයක ලක්ෂණය මේක උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිත සංයතත්තම් පඤ්ඤායති කියලා ඒ පද බෙද බෙද දක්වන ස්වභාවය. වචනයක් නම් වචනේ මුලට ගිහිල්ලා ව්‍යාකරණ අනුකූලව පද බෙද බෙද විස්තර කරන ආකාරය. දැන් අපි වාක් විද්‍යාව කියලා එහෙම කියන්නේ. ලිංග්විස්ටික් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ භාෂා අනුකූලව පදයක් විස්තර කරන ආකාරය ඒ පිළිමද දෙන කුසලතාවය. ඔය ඉන්ද්‍රිය පරෝපාරියත් ඥානය කියලා කියන්නේ බුදුහාමුදුරන් තිබුණ සුවිශේෂ හැකියාවක්. ඒ හැකියාව සරුවත් හාමුදුරන් තිබුණේ නැහැ. ඒක බුදුඥාන මහසිට විතරක් සීමා වෙන ෂඩ සාධාරණ ඥානවලට ඇති ඥානයක්. ඉන්ද්‍රිය පරෝපාරියත් ඥානය කියන්නේ සත්‍යංගේ සතර ජීවිතයේදී සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් දුරට දියුණු කළ තියෙනවාද කියලා බලන්න පුළුවන් නෝන. දැන් කෙනෙක් දැක්ක ගමන් බුදුහම දකිනවා මෙයා ප්‍රඥා කොච්චර දියුණු කළ තියෙනවද කියලා. ඇතැම්ට ඉස්සරහ ඉන්න පුළුවන් හොඳ උගත් වගේ ලස්සන කෙනෙක්. එයාගේ ඇතැම්ට ප්‍රඥා දියුණු කළ තියෙන 10% අතර ඉන්න පුළුවන්. කෙලවරේම හිඟන මිනිහෙක් ඇවිල්ලා ඉන්න පුළුවන් කෝටුව පුත් තියාගෙන කොලකට්ටු පුත් තියාගෙන එයා ප්‍රඥා 95% දිනු කරපු කෙනෙක් ඇතැම්ට. රූපයෙන් බාහිරින් පේන්නේ නැහැ. බුදුහාරවට එයා බලනකොට මෙයා පේන මෙච්චර දුරට එයා ප්‍රඥා දියුණු වෙලා මෙච්චර ශ්‍රද්ධා දියුණු වෙලා මෙච්චර වීරිය සමාධිය මේ ආදී කරුණු කොයි තරම් දුරට දිනන වෙලාද කියලා උන්වහන්සේ හරියට අර මීටරයකට දැම්ම වගේ උන්වහන්සේට පේනවා. එතකොට එතන ඉඳන් තමයි බුදුහාමුදුරුවෝ ඊළඟ ධර්මකාරණික විස්තර කරන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝගේ ධර්ම දේශනා එක කිටි දේශනාවක් ඇහුවත් එක ගාථාවක් ඇහුවත් දැන් බාහ්‍ය දාරු කිරිය වගේ අය ඒ ඉතාම කිටි අනුශාසන බුදුහාමුදුරුවෝ කළේ. ඒ වන් හිතේ බාහ්‍ය සික්කිතම්මං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතිය සුතමත්තං මුතිය මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියෝ ගමම්ම උරහත් උනොත් එතකොට ප්‍රඥාව 99%ක්ම වර්ධනය වෙච්ච හිදී අය. එතකොට අර වතුරෙන් උඩට ඇවිල්ලා සූර්යාලෝකය ආපු ගමන් පිපෙන්නේ මලක් වගේ බුදුහාරමේක තේරුම් ගත්ත තේරුම් අරගෙන යාගේ තැනටම ගිහිල්ලා බණ කිව්වා. අන්නේ හැකියාවට තමයි ඉන්ද්‍රිය පරෝපාරියති ඥානය කියලා කියන්නේ. ඇත්තම පින්දීමට අපි කියන අනුමෝදනා කියලා අනුමෝදනා පුණ්‍ය අනුමෝදනා කියලා අපි කියන්නේ අනුමෝදනා කියන්නේ අනුම සතුට වීම කියන එක. අනුම සතුට වීම දෙකක් තියෙනවා. එකක් තමයි හොඳ දෙයක් කළා හොඳ දෙයට සතුට වෙන එකත් අනුමෝදනාව. නරක දෙයක් කළා නරක දෙයට අනුමෝදන් වෙන්න පුළුවන්. නරක දෙයට අනුමෝදන් වුණොත් අකුසලයක්. දැන් අපි කියමු සත්තුන්ට හානි කරනකොට මාළු බානකොට කෙනෙක් ගිහිල්ලා මාළුවේ කල්ල ගත්තම අනිත් කෙනා අපුඩි ගහන්න පුළුවන් හොඳයි හොඳයි කියලා. ඒකත් අනුමෝදන් වීමක්. හැබැයි ඒකෙන් එයාට දුකක් තමයි දුක විපාකයක් එන්නේ. තම කෙනෙක් බුද්ධ පූජාවක් තියෙන පුළුවන් පිළිමහන්සේ නමක් හදන්න පුළුවන් චෛත්‍යයක් හදලා නියුත කරන්න පුළුවන් දානශාලාවක් ධර්මශාලාවක් හදලා නියුත කරන්න පුළුවන් තමන්ට වේදන් කරන්න සල්ලි නැහැ එතැන්ට සාධුකාරයකින් හරි අනුමෝදන් වෙනවා. නික අනුමෝදනක්. ඒතර යමක් දැක්කලා සතුටු වීම තමයි අනුමෝදනා කියලා කියන්නේ. එතකොට මේ අනුමෝදන් වීම ජීවිතේ ඉන්න කෙනෙකුට කරන්න පුළුවන්. දැන් මෙතන යම් කිසි කෙනෙක් පින්කමක් කරනකොට දැන් මෙතන ගිලම්පසයක පූජා කරනකොට ඔබ බුද්ධිමත් නම් ඔබට සාදු සාදු කියලා අතින් නොකියුවත් හිතින් කියලා අනිත් මා මාත් අනුමෝදන් වෙනවා කියලා ඒ පූජා කරපු කෙනා ගැන සංසය ඔබටත් ලබා ගන්න පුළුවන්. ඔබ බුද්ධිමත් නම් ඔබ සිහියෙන් ඉන්නවා නම් ඔබ ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් ඒ විතරක් නෙවෙයි අද මෙතන ඉඳලා ඔබ දළදා මාලිගාවේ ආද මෙච්චර වෑංජනක බුදු පූජා පූජා කර අනේ මමත් ඒක පූජා වෙනවා කියලා අනුමෝදන් වෙනවා කියලා කිසියම් ප්‍රමාණයකට ඔබට ඒක හිතුව පමණට ඒක ඔබට අනුමෝදන් වෙන්න පුළුවන්. දිනපතාම ඒ තැන්වල තියෙන දේවල් ටික ඔබ සිහි කළා. කැලණිය පන්සලේ වෙන්න පුළුවන්, රුවන්වැලි සෑරග වෙන්න පුළුවන්, උඩමළුවේ වෙන්න පුළුවන්, නාගදීපේ වෙන්න පුළුවන්, මහියංගනේ වෙන්න පුළුවන්, මුතියංගනේ වෙන්න පුළුවන්. ඒ කොතන හරි තමන් ඉලක්ක කරගෙන රූපයක් හරි ගිහු සිද්ධයක් හරි මතක් කරගෙන අනේ දැන් මේ වෙලාවට බුද්ධ පූජා පූජා කරනවා ඇති මාත් අනුමෝදන් වෙනවා කියලා ඔබට ඒ හිත යොමු කරගොව පමණට ඒ ගැන හිතට සතුට වෙන්න පුළුවන්. ඒ ජීවන්තලේ ඉන්න අය අනුමෝදන් වෙන විදිය. එතකොට ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක ඔබ අවධානයෙන් හිටියොත් ඔබේ සිත කය වචනේ ඒ සඳහා යෙදෙව්වොත් තමයි ඔබට ඒ අනුමෝදනාව සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔබේ තියෙන ශ්‍රද්ධාවේ පමණට. අනිත් දේ තමයි මියගියට අනුමෝදන් කරවීම. එතකොට මිය ගිහිපු අයට පින් අනුමෝදන් කරනවා කියන එක ওই අනුමෝදන් කියන එක දැන් ඉංග්‍රීසි වලින් කියන ට්‍රාන්ස්ෆර් කියලා. මේ ට්‍රාන්ස්ෆර් මෙරිස් ෆෝ යුවර් ඩිපාර්ට්ඩ් රිලටිව්ස් කියලා කියනවා. අපි ඔබගේ මිය ගිය ඥාතීන්ට පින ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. ඇත්ත මේ ට්‍රාන්ස්ෆර් කියන වචනේ නෙමෙයි එන්නේ. එතෙන්ට එන්නේ රිජොයිස් කියන වචනේ. අනුමෝදන් කියන එකට ඉංග්‍රීසි වලින් කියන්නේ රිජොයිස් කියලායි. ඒකේ තේරුම තමයි ඒ දේ අනුව සතුටටපත් වීම කියන එක. දැන් ට්‍රාන්ස්ෆර් කියලා කියන්නේ අර බැංකු ගිණුමකට සල්ලි දානවා වගේ එකක්. දැන් බැංකු ගිණුමේ අයිතිකාරය නොදැන හිටියත් බැංකු ගිණුමේ අංකේ දන්නවා නම් කෙනෙකුට සල්ලි දාන්න පුළුවන්. යා අකමැති වුණා සල්ලි ටික දාන්න පුළුවන්. හැබැයි පින්තුනේ පින් අනුමෝදන් කිරීම එහෙම කන්නේ නෙවෙයි. පින් අනුමෝදන් කරනවා නම් ඔන්ලයින් ඉන්න ඕනේ ඒකයි. ඒවල මේ අවධානයෙන් ඉන්න ඕනේ. එයා කැමති වෙන්න ඕනේ ඒකට. එයා අවධානය යොමු කරන්නට ඕන. ඊට සුදුසු පරිසරයක් තියෙන්නට ඕන. එතකොට අපි පින් අනුමෝදන් කළා කියලා අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ අනුමෝදන් වෙන්න පුළුවන් සත්‍යයන් ඒක බලන්න පුළුවන් තැනක ඉන්නට ඕන. ඒ වගේම මේ පින ගැන විශ්වාසයක් තියෙන්නට ඕන. ඒ පින්කම අනුමෝදන් වෙන කැමැත්තක් තියෙන්න ඕන. ඒකට ඒ වෙලාවේ සක්‍රීයව සම්බන්ධ වෙන්න ඕන. එහෙම වුණොත් පින් අනුමෝදන් වෙනවා. එහෙම නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ. හොඳයි පින තුන තව අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් ගැටලු එහෙම ධර්ම ගැටලු ඇත්තට මෙහෙම වෙන්න පුළුවන් ඉතින් ප්‍රාර්ථනා අනුවම වෙන්න පුළුවන් මොකද මේ සත්‍යයන් එන ගමනේදී විවිධ විවිධ ආත්ම භාවවල විවිධ විවිධ කාර්යභාරයන් කරනවා සත්‍යයන් ඒක ඉස්ත්‍රි කෙනෙක් පුරුෂ භක්තිය කෙනෙක් වෙන්න පුළුවන් පුරුෂ භක්තිය කෙනෙක් ඉස්ත්‍රියක් වෙන්න පුළුවන් මිනිස්සේ ත්‍රිසංගත සදෙක් වෙන්න පුළුවන් යානවත මනස ලෝකෙට එන්න පුළුවන් නැවත දිවි ලෝකෙට යන්න පුළුවන් බ්‍රහ්මයට වෙන්න පුළුවන් කොහොම මේ දිග ගමනක් ඇවිල්ලා තමයි මේ ගමන යන්නේ දැන් නියති විවරණ ගත්තට පස්සේ වුණත් බුද්ධත්ව සඳහා නියති විවරණ ගත්තු කෙනෙක් වුණත් ඉපදෙන ආත්ම භාව ඊටම වෙනස් වෙන්න පුළුවන්. සමහර ආත්ම භාවවල අපි නොසිතන පැති ස්ථානවල ඉපදෙනවා ඒ ඇතමිට නියති වරණගත බෝධිසත්වවරු. ඉතින් ඒ අයගේ එක එක ප්‍රාර්ථනා තියෙනවා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න තමයි යන්නේ දැන්. උදාහරණයක් හැටියට කොසරයිතුමා බණ ඇහුවා. මුවක් බණ ඇහුවා. නමුත් කොසරයිතුමා කිසිම මාර්ගඵලයක් ලැබුවේ නැහැ. ඉතින් සමහර අය වෙනස් ආසනවල අගසව කනතුරු ලබන්න ලොකු ප්‍රාර්ථනා කරපුවා ඉන්නවා. එය බණදාම් මහනව සාගරට සේවය කරනවා. ඇතැම් විට ඒ ගැන මාර්ගඵල ලබන්නේ නැහැ. සමහර අය පසේ බුද්ධත්වයට සඳහා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඒ නතරදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඇතැම් විට පැවිදි වෙලා ඉන්නවා. ඇතැම් විට එයා බණ කියලා ගෝලව රහත් වෙන්නත් පුළුවන්. හැබැයි මෙයා රහත් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ ප්‍රාර්ථනාව වෙනස් එකක්. ඉතින් ඒ වගේ මේ ඉලක්කයට යනකම් මේ අවස්ථා පසුකල යනවා. ඒ අතර ඇතැම් විට පාප මිත්‍රයන්ට අහුවෙලා ඇතැම් විට කාලයක් දුසිරිත වලට නැඹුරු වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි නැවත කල්‍යාණ මිත්‍රයන්ට අහුවෙලා ආයෙ නැවත හොඳ පැත්තට යනවා. ඉතින් ඒ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ දුටුගම් රජතුමා සදාතිස්ස රජතුමා සජිතුමා ඇතුළු බොහෝ රජවරු විශේෂයෙන් මේ ශ්‍රී ලංකා භූමියේ ඉපදෙන අය ගේ ඒ පින තියෙනවා ඇත්තෙම. ඒ වාසනා ගුණය සහිතව තමයි ඉපදෙන්නේ. එතකොට ඒ සඳහා නොයෙක් විදිහේ කාර්යභාරයන් කරනවෝ. ආගම දහම වෙනුවෙන් විතරක් නෙවෙයි මුළු ලෝකෙ වෙනුවෙන්ම විශේෂ බුද්ධිමතුන් මේ ලංකාවේ උපදින අය සහ එයාගේ දරුවන් ලෝකෙ කොහේ ගියත් ඒ සුවිශේෂ හැකියා ටිකක් තියෙනවා. ඒක ඇතැමිට වෙන ජාතියකට උපමා කරන්න බෑ ඇත්තෙම. සසදාන බැරි මට්ටමේ දියුණුවක් තියෙනවා. වර්තමානයේ ඉතින් අපේ මේ ඇතැමිට යම් යම් පාලකයන්ගේ තියෙන අඩුපාඩුකම් නිසා අපි අපසාදයට පත් වෙලා තියෙනවා. නමුත් ඒ අතරෙත් මිනිතුනේ හොඳ ගතිගුණ තියෙන අය තාම මේ භූමිය තුල ඉන්නවා. නමුත් තියෙන අවසනාව තමයි අර 80% විතරම හොඳයි ඉන්නවා. නමුත් අර 20% 30% විතර අර දුසිරිත කරන අය තමයි නිතරම මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නේ. ඒත් අපිට පේන්නේ මුළු රටම පිරිහෙලා කියලා තමයි පේන්නේ. අනිත් පැත්තෙන් ඒ 20% 30% ප්‍රමාණයගේ බලය වැඩි. ඒ අයහපත කරන අයගේ බලයේ ශක්තිය වැඩි නිසා ඒක අර අනිත් අයගේ බලය තරම් ඇතැම්ට ශක්තිමත් නැතිවලා ඒ අය යටපත් වෙලා ඉන්නවා. හැබැයි ධර්මයේ ප්‍රබල වෙච්ච කාලෙක නැවත අර අය ඉස්මතු වෙලා ඒ අය නැවත ලෝකෙට විශාල සේවයක් කරනවා. ඒ නිසා පින්වත්නි විශේෂයෙන් මා පුද්ගලික විශ්වාස කරන දෙයක් තමයි විශේෂයෙන් මේ භූමිය තුළ ඉපදෙන අයගේ ලොකු පින, ලොකු ධෛර්යයක්, ලොකු බුද්ධියක් තියෙනවා. මේ රටේ ඉපදෙන සිංහලයන් විතරක් නෙවෙයි සිංහල නොවන අයගෙත් පින්වත්නි ඒ වගේ සුවිශේෂ ගතිගුණ තියෙනවා. ඔවුන් ලෝකෙ කොහේ ගියත් අනිත් අය අතුරින් ඉදිරියෙන් වැඩපල කරනවා සහ ගුණධම් වක් තියෙනවා එයාගේ. ඒ වගේම තාක්ෂණික ඥානෙ, අධ්‍යාපනික ඥානෙ මේ උගා දේවල් වලින් මේ අය බොහෝ විට ඉදිරියෙන් ඉන්නවා. ඒ සියල්ලම වඩා පින්වත්නි මේ තථාගත ධර්මයේ සුරක්ෂිත කිරීමෙහි මේ කාර්යභාරයේදී ශ්‍රී ලාංකේයයන් දක්වපු දායකත්වයේ පිළිබඳව ලෝකෙ වෙනත් කිසිදු ජාතියකට නොදෙවෙනි ගෞරවයක් මේ ජාතියට හිමි වෙනවා. දැන් සමහර උපකරණ, සමහර චෛත්‍ය විශේෂ විශාල ගොඩනැගිලි පුරාවස්තු හදපු රටවල් තව තියෙනවා. ඛනිජ සම්පත් තියෙන රටවල් තියෙනවා. නොඑක් නව නිර්මාණය කරපු රටවල් ලෝකෙ තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා මේ ත්‍රිපිටක බුද්ධ ධර්මය නැත්තම් තේරවාදී බුදුදහම බුදුහාඳුරන්ගේ පිරිසිදු පුණ්‍ය බුද්ධවචනය සුරක්ෂිත කරලා කටපාඩම් කරලා ඉතුරු කරලා ලෝකයට දායාද කිරීමේ ගෞරවය අතින් ගත්තොත් අර ලෝකෙ අනිත් පැය කරපු සීලම සේවාන් වලට වඩා මේ ගෞරවය වැඩි. ඒ නිසා අපි මේක අමතක කරන්න හොඳ නැහැ. මේක අවතාරයේ රොලක් කරන්න හොඳ නැහැ. මේක අපි නිතර නිතරම මතක් කරලා දීලා අපේ ශ්‍රී ලංකාව විපදින දූ දරුවන් බැහැරවත් කරන්නට ඕන. ඊයට උදව් කරන්නට ඕන. ඒ අය ඉහළ තැන් වලට යවන්නට අපි උදව් කරන්න ඕන. පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන අය පින් ගන්නවා. දෙවියන්, අමනුෂ්‍යයන් ඒ වගේ නොයෙකුදී සත්‍යයන් මේ විශ්වේ ඉන්නවා. ඒ අය පින් අපේක්ෂාවකින් ඉන්නවා නම් ඒ වෙලාවේ ඔවුන් අවධානය යොමු කරන් ඉන්නවා නම් ඔවුන්ට පින් අනුමෝදන් වෙනවා. අයි පොඩ්ඩක් කියන්න ප්‍රශ්න. රහතන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා කියන්නේ ඇත්තෙන්ම සාමාන්‍යයෙන් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලට තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. ඊට අමතරව ඊට පස්සේ කාලයේ ওই ත්‍රිවිද්‍යා සහිතව, ඒ කියන්නේ අවිඥා සහිතව, ඒ කියන්නේ දිබ්බචක්ඛු ඥානය, දිබ්බසෝත ඥානය ආදී විශේෂ ඥානයන් සහිතව රහත් වෙච්ච උතුමන් වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලා කියනවා. ඉතින් සාමාන්‍ය මට්ටමින් ආසවක්ඛ්‍ය ඥානය සහිතව රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට රහතන් වහන්සේ කියලා කියනවා. පින්වතුනි අපි භාවනාවටත් කොටසක් මේ ඉදිරි කාලයේ වෙන් කරමු අපි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කළා එකාතකයෙන් ditta dhamma sukha viharane සඳහා මේ ජීවිතයේ කාලයේම අපට මානසික සුවය නැත්තම් කායික මානසික දුක් පීඩාවලින් දුර වෙන උපක්‍රමයක් විදිහට භාවනා අරමුණක නිතර නිතර හිත පුහුණු කරන්න කියලා. අනිත්‍ය තමයි අවිද්‍යාව දුරු කිරීම සඳහා තියෙන ප්‍රධානතම කර්මස්ථානයේ වශයෙන් විදර්ශනා භාවනා වශයෙන් උත් අපට භාවනා වඩන්නට වෙනවා. ඉතින් අද බෞද්ධයන් විතරක් නෙවෙයි ලෝකේ බොහෝ දෙනා තමන්ගේ මානසික සුවයට නැත්තම් මානසික ආතතිය අඩු කිරීම සඳහා අපි කියන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා තමන්ගේ මානසික ආතතිය දුරු කරගැනීමේ උපක්‍රමයක් විදියට බොහෝ දෙනා අබෞද්ධයත් භාවනා වඩන කාර්යය. අනිත් පැත්තේ මනෝවෛද්‍ය විශේෂඥවරු ඕන් ළඟට එන සේවාදායකයන් ක්ලයන්ට්ස්ලට හිත එකඟ කරගැනීමේ භාවනා ආරමුණු දීලා ඔවුන්ගේ මානසික සුවපත් භාවය සඳහා ඔවුන්ට භාවනා උපදෙස් දෙනවා ප්‍රතිකාර ක්‍රමයක් විදියට. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවත් ආනාපානසති භාවනාව ඒ වගේම සතිමත් බව අපි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ මෙන්න මේ කරුණ බොහෝ දෙනාට පුහුණු කරන්න දෙනවා මානසික වියවුල්තාවයන් අඩු කරන්නට. ඉතින් දැන් වර්තමානයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ පිණුතු දන සතිපාසල කියලා එකක් තියෙනවා. අහලා තියෙනවද? සතිපාසල ඔය දැන් පාසල් මට්ටමින් දැන් රජයේම චක්‍රලේඛ නිකුත් කරලා පෙළ පොත් ගහලා බෞද්ධ විතරක් නෙවෙයි Hindu Muslim සියලුම දරුවන්ට පාසල්වල මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කරනවා සතිමත් බව. සතිපාසල සතිපිරිවන ඔහොම කියලා සති සරසවි ඔහොම දැන් පියවර ගන්න ගිහිලා තියෙන්නේ. සක්මන් භාවනා කරන එක, ඒක අරමුණක ආනාපාන සතිය කරන එක, තමන්ගේ හිතට එන අරමුණු සිහිපත් කළ එක හඳුනා ගන්න එක, දැන් මේවා දරුවන්ට වර්තමානයේ පුහුණු කරනවා. ඉතින් මේක හුඟක් ප්‍රතිඵලදායී කාරණයක් කියලා කියනවා වෙනතන. දැන් ඔන්ලයින් වැඩසටහන් විදියට ඉන්ටර්නෙට් එක හරහා දරුවන් ඒ කාලේ වෙන් කරගෙන ඒ අදාළ පැය ගානේදී දැන් ගෙවල්වල ඉඳගෙන දරුවෝ දැන් තාක්ෂණික උපකරණ පාවිච්චි කිරීම අපි දරුවන්ට දෝෂ ආරෝපණය කළානේ නේ. නමුත් වෙනතුනේ ඒ තාක්ෂණික උපකරණම ලැප්ටොප් ඇතුළු ඒ දේවල් තාක්ෂණික උපකරණ යොදාගෙන දරුවෝ දැන් කම්පියුටර් ළඟ ඉඳගෙන අනිත් පැත්තක එකට භාවනා කරන කාලයක් දැන් ඒක. දරුවෝ වාද්‍යයන් දිනවන කාලයක් ඉතින් දරුවන්ට ඒව යොමු කරන්නට ඕන. ඉතින් දරුවෝ වගේම ඔබත් එහෙම ප්‍රතිඵල ගන්නට ඕන. ඉතින් ඒක අපට ලොකු යහපතක්. අපිට මේ මානසික පීඩා ඔක්කොම එන්නේ අපේ හිත අවුල් වුණොතින්, හිතේ රාග ද්වේෂ ඇති වුණොතින් තමයි අපේ හිතේ තියෙන සතුට නැති වෙලා, හිත අපිරිසුදු වෙලා මේ දුක් සියල්ලක්ම එන්නේ. ඒ නිසා හිත පිරිසුදු කරගැනීමේ ප්‍රධාන කමඨහන විදියට බුදුදහමෙන් දැක්වෙන්නේ භාවනාව. ඉතින් භාවනා ක්‍රම සමත භාවනා කමඨහන 40ක් බුදුදහමේ දේශනා කරනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ඊළඟට ආහාරයේ පටිපෝල මනසිකාරය, ධාතු මනසිකාරය මේ ආදී වශයෙන් භාවනා ක්‍රම 40ක් දක්වනවා සමත භාවනා විදියට. ඉතින් මේ භාවනා අතරිනුත් සුවිශේෂී වැඩි මානසිකසදායකින් තම විදියට සැලකන්නේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව අපි නිතර නිතර වඩනවා නම් අපේ ලෞකික කුසලයේ උභාක් ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට අතීත කර්ම විපාක විදියට එන යම් යම් අකුසල කර්ම තියෙනවා නම් ඒ විපාකත් හුඟා දුරු කර ගැනීම අඩු කර ගන්නට තියෙන හොඳම ක්‍රමය තමයි, හොඳම පින්කම තමයි, හොඳම ක්‍රමවේදය තමයි මොකද්ද? මෛත්‍රී භාවනා වැඩි වීම. ලෝකේන සියලුම දෙනා අරමුණු කරගෙන සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන හැකිතාක් වාර ගානක් මෙසිත පතුරවන්න. ඒත් එක තමයි ජීවිතයේ සුවිශාල වෙනසක් වෙනවා. ඒ වෙනස එක පැත්තකින් තමන්ට එන මානසික දුක් පීඩා අඩු වෙන විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් තමන්ට එන තියෙන නොයෙක් විදිහේ අනතුරු වෙන්න පුළුවන්, ලෙඩ දුක් වෙන්න පුළුවන්, ධනහානි වෙන්න පුළුවන්, සතුරු කරදර වෙන්න පුළුවන්, මේ හුඟාම් කර්ම දෝෂ විදියට එන දේවල් තියෙනවා නම් ඒවා අඩු වෙනවා. කාලයක් අඛණ්ඩව මේක කරනකොට තමන්ට මේ ප්‍රතිඵල දකින්න පුළුවන්. ඒ සියල්ලට වඩා පින්නතුනි තමන්ගේ හිතට අනිත්‍යය පිළිබඳ වෙන අමනාපය නැත්නම් ඊර්ෂ්‍යාව, මාන්නය, රාගය මේ වගේ හුඟක් අකුසල දහම් යටපත් කර ගැනීමේ උපක්‍රමයක් විදියට මෛත්‍රී භාවනා සඳහා කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනා පුහුණු කරමු. මේ මෛත්‍රී භාවනාවෙන් හිත තැම්පත් කරාට පස්සේ අපේ හිත පිළිබඳවම අනිත්‍යතාවය මෙනෙහි කරලා අපි විදර්ශනා භාවනාව සඳහාත් එක වේලාවක් කාලය යොමු කරමු. හොඳයි, අප වටා ඉන්න සියලුම සත්‍යයන් අරමුණු කරගෙන මේ හැම දිනාටම අපි මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන අවස්ථාව. ඔබේ කය හොඳට සැහැල්ලුවෙන් තෙජුව නිශ්චලව තබා ගන්න. පහසු ඉරියව්වක වාඩි වෙලා බාහිරින් එන ශබ්ද පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න එපා. ඔබ ඔබේම ශරීරය ඔබේම හිතගෙන අවධානයෙන් ඉන්න. ටික වේලාවක් ඔබ ඉන්න ඉරියව්ව සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව හොඳට මතක් කරගන්න. ඔබ වාඩි වෙලා ඉන්න ආකාරය, අත් දෙක තියන් ඉන්න ආකාරය, හිස පිහිටලා තියෙන ආකාරය හොඳට තමන්ගේ ඉරියව්ව දෙපා සිට හිස දක්වා, හිස සිට පාදාන්තය දක්වා හොඳට අරමුණු කරන්න. දැන් ඔබගේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. නාසිකාග්‍රේ වා මුඛ නිවින්දේ වා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ කුරුසල් ආශ්‍රිතව දෙවැනි හිත පිහිටවාගෙන වර්තමානයේ හිත තියාගෙන ඉන්න. අතීත අරමුණු දැන් අපි සීකරන්නේ, අනාගත දේවල් සීකරන්නේ නැහැ. මේ මොහොතේ වර්තමානය ගැන සිහියෙන් අවධානයෙන් අපි ඉන්නවා. වර්තමානයේ හිත තියාගෙන දැන් අපි මෛත්‍රී භාවනා වඩන්නයි සූදානම් වන්නේ. ඉඳගෙන සිටින මේ ආසනයේ තියෙන ස්ථානයේ පටන් මේ විහාරස්ථානය, මේ ගම, නගරය, දිස්ත්‍රික්කය, මේ පළාත, රට, මහදේවය, මේ පෘථිවිය, මේ සර්වග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය, මේ මුළු විශ්වය දක්වා සියලු දිසාවෙහි සියලු සත්‍යයන් කායික සුවයෙන්, මානසික සුවයෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව කරන්ටයි මා දැන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන පටන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. දස දිසාගත මිනිස් නොමිනිස් ඇහැට පේන නොපෙනෙන ලොකු කුඩා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලොව විසින සියලු සත්ත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පදනවා. සතරගත ජීවිතවලදී මගේම දරුවන් වූ සත්ත්වයෝයි මේ ලොව හැමතැනම වාසය කරන්නේ. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා මා ප්‍රාර්ථනා කරනවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත ලෝවිසෙන සියලුම සත්‍යයන් පිළිබඳව මෘදු වූ සිතක් ඇති කරගන්නවා. ඒ හැමදෙනාම විඳින දුක්වලින් එය නිදහස් වෙත්වා කියන කරුණාසාගර සිතුවිල්ලෙන් මා මගේ සිත පුරවා ගන්නවා. මහන්සියෙන් උත්සාහයෙන් සහ සතර කළාව පින්කම හේතුවෙන් සුවපත්ව දියුණුවන් සාරතකව වෙසෙන ලොවැච සත්‍යයන් දෙස දැකලා මගේම දරුවන්ගේ සාර්ථකත්වයසේ ඒ දෙසමා මුදිතා සාගන සිටවේ ඇති කරගන්නවා. එයගේ සතුට මගේ සතුරක්සේ හිතලා ඔවුන්ගේ සතුට මාත් බෙදා හදාගන්නවා. ඔවුන්ගේ දියුණුවටමා මෙත් සිතෙන් සිත විහිද දියුණු කරනවා. ඒ හැම දිනෙන් දින දියුණු වේවා, සාර්ථක වේවා කියලා මම අදවදීම ප්‍රාර්ථනා කරනවා. එතන සත්‍යයන් සංසාර කර්මාරූප හේතු නිසා දුක් විඳින සත්‍යයන් ඉන්නවා, සැප විඳින සත්‍යවත් ඉන්නවා. ඉතින් මේ දෙපිරිසම දිහා බලලා මම මෙදහස් සිතා උපේක්ෂා සාගත සිතා කැටි කර ගන්නවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර ධර්ම විහරණය යුතුව මා නිරතුරුව වාසය කරනවා. මගේ හිත අව්‍යක්පාද සංකල්පයෙන්, අවිහිංසා සංකල්පයෙන් පුරවාගෙන නිතර මා මෙත් සිතින් කායිකව, වාචිකව, මානසිකව ක්‍රියා කරනවා. හැම දෙනාගේ මානසික සුවය මා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටම මා මෙත් සිතින් සෙත්පදනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ හැම මොහොතකම හටගත් මගේ සිත හේතු නිසා හටගෙන, නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධයට පත් වුණා. මේ සිත අනාත්මෝමය. ඒ සිත තනියම කියන දෙයක් නෙවෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර යන සෙසෝ ස්කන්ධ සමගයකට ගමන් කරන ස්කන්ධ පංචකයක එකතුවක්. මේ ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගෙන හැම මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ ජීවිතයේ ස්වභාවයත් මේකයි, අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දුක්ඛං පත්තාච නින්දුක්ඛං, භයං පත්තාච නිම්භයං, සෝකං පත්තාච නිස්සෝකං, වන්තෝ සම්මේපි පානිනෝ. සම්පත්තිය අපට අහිමි වුණොතින් අය කල්ප ගානකින්වත් මේ වගේ අවස්ථාවක් අපට ලැබෙන්නේ වැටහෙන්නේ. ඒ නිසා අපි එක දවසක් හරියට ධර්මයෙන් ජීවත් වෙනවා නම් ඒක බුදුහා දේශනා කරන්නේ අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ කියලා. ධර්මයක් නැදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයක් දැකලා අවබෝධය යුක්තව නොවනින් එක දවසක් ජීවත් වෙන මුතුන් කියලා බුදුහාම දේශනා කළේ. ඉතින් කඩේ කරට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලු පින්කම් අපේ ඒ අපවත්ව දාන ලොකු හාමුදුරන් වහන්සේ ඒ කලල් පිටියේ හේමාලෝක ලොකු හාමුදුරන් වහන්සේට අනුමෝදන් කරමු. ඉතින් මේ පින්තුන් හොඳින්ම දන්නවා ඒ ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානේ දිනු කරන්න උන්වහන්සේගේ දෑතින්ම කරු කැප වීම පින්තුන් හොඳට අපි දන්නවා. ඉතින් කොහේ හිටියත් ඒ ස්වාමීන් වහන්සේ මේ පින දැකලා සතුටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින ආනිසංසයෙන් උන්වහන්සේ මේ පින දැකලා සුවපත් වේවා. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය දිනු කරන්නට නැවත නැවතත් මේ මිනිස් ලෝකෙම ඉපදිලා සේවය කරන්නට උන්වහන්සේට මේ පින අනුමෝදනා පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පන්සල ලස්සනට මේ පවත්වාගෙන ඉදිරිපත් කරමින් පිළිසකර කරමින් මේ සියලුම වැඩවලට මහන්සියෙන් කටයුතු කරන ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අලවල සුභෝති හාමුදුරුවෝ, බතෝගල සරණසිරි හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, චන්දරතන හාමුදුරුවෝ ඇතුළු මේ ගුණා ස්වාමීන් වහන්සේලා උදෑසන පටන් රාත්‍රිය දක්වා මේ විහාරස්ථානේ ලස්සනට තියන්නට ඔබට පින්බිමක් කරගන්නට මහන්සියෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් උදේ 4:00 අවදි වෙලා මේ පන්සල අතු ගාල පිරිසිදු කරලා මේ හැමදේම කරන්නේ මේ පොඩි හාමුදුරුවෝ. ඉතින් ඔබ දන්න ඔබේ ගෙදර දූ දරුවන් 4:00-5:00 නිදි නේද? දැන් මේ පොඩි හාමුදුරුවන්ල ඔබ වෙනුවෙන් අවදි වෙලා ශාසනෙ වෙනුවෙන් ලොකු සේවයක් කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හොඳින් රැක බලා ගන්න ඕන, උන්වහන්සේට උදව් කරන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආදී කරුණු දිනු වෙනකොට ඔබේ දිහා දැකලා සතුටු වෙනටත් ඕන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා තමයි ලෝකෙටත් ගිහිල්ලා ලෝකෙටත් සේවය කරන්නේ මේ ගුණ ස්වාමීන් වහන්සේලා කවදාදරේ. ඉතින් ඔබ හුඟක් පින්වන්තයි මේ මගේ උතුම් ස්ථානයක් ලැබලා පින්වන්ත ස්වාමීන් වහන්සේලා ලැබලා ඔබගේ ආධ්‍යාත්මික ගමන දිනු කරන්න අවස්ථාව ලැබීම ඔබ හැම දෙනාගේම ලොකු භාග්‍යයක් වෙනක් කොට සැලකන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවන සැලසේවා. උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දින සඵල වේවා කියලා අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. අපනමින් මියගිය සියලු ඥාතියෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදෝ කියලා පින්වත් මොදන් කරමු. මේ සියලු පින්කම් දැක සම්මා දෘෂ්ටික දෙවියනොත් සතුටුව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් කිරහත් කාලයක් වඳින ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රතිමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. හැම දිනාටම පෙරවන් සරණයි.